සංසාර සාරෝග විනීතනී සං සන්නීත සහතං සුචිතාරදී සං සන්දීර කං සොන්න තනුම්පලා සං සංලාපදේසින් පනමේ විසාසං සංසාබිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර අනේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාප දන්සින් අත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංගං පනමේ රසාසං සසර සැඩ සායුර නවතා නිවන් වැද පැතිර නැති දිවි මන්රං පතක් ලෙද නිතර දිලෙන තුන් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකදැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව මෙමිසුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙන් නිති පතා පින් සරු මහා සංගන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඒක කායනෝ අයං බින්කවේ මංගෝ සන්තානං විසුන්දියා සෝක පරින්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චන්තාරෝ සතිපට්ඨානාති. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි, ලස්සංජිස් බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහනෙහි 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ නවන් පුන් පොහෝ දිනයේ සීල වැඩසටහනයි මේ පැවැත්වෙන්නේ. සන්ධ්‍යා යාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට, ධර්ම සාකච්ඡාවට සහභාගී වෙනටයි ඔබ මේ බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ සිදු කරපු ප්‍රධානම දෙයක් තමයි තමගේ ශ්‍රාවකයන් නිතර රැස් කරවලා සඳහන් කරන දවසට තුන් වතාවක් උන්වහන්සේ සමීපේන ශ්‍රාවකයන් රැස් කරලා අප්‍රමාදී වෙන්න කියලා අනුශාසනා කරලා තියෙනවා. එහෙම දේශනා කරපු බුදුහාඳුරෝ තමයි අවසාන වතාවට පිරිනම් පාට ආසන්න වෙලත් නැවත ශ්‍රාවකයන් රැස් කරවල කිව්වේ අන්ද දානි වික්‍ර යාමස් යාමිගෝ වයි ධම්ම සංඛාරා අප්‍රමාදේන සංපාදේත කියලා. මහණෙනි, මම ඔබ අවසන් වතාවට සමතනවා අප්‍රමාදීව වැඩ කටයුතු කරන්න කියලා. එහෙම කියලා උන්වහන්සේ තවත් අවසානයේ ප්‍රශ්නයක් අහනට උන්වහන්සේ අපට අවස්ථාව ලබා දුන්නා. ඒ අන්තිම මොහොත දක්වාම උන්වහන්සේ සඳහන් කළේ අපට හරියට කරුණාවන්ත අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමගේ දරුවගෙන බලන ආකාරයකින්, ඊටත් වඩා සෙනෙහසකින්, ඊටත් වඩා මෛත්‍රියකින් අප දෙස උන්වහන්සේ ක්‍රියා කළා. මෙලෙස අප්‍රමාදය කියලා කිව්වේ පින්නතුනේ සඳහන් වෙනවා හරියට වනයේ හැසිරෙන සතුන්ගේ පියවර පාසලකුණු. සියලුම සතුන්ගේ, තිරිසංගත සතුන්ගේ පාසලකුණු ඇතාගේ ඇස් පියවර මත තබන්න පුළුවන්. ඇතාගේ පාසලකුණ තමයි ලොකුම පාසලකුණ. ඒ පාසලකුණ මැදට අනිත් සත්තුන්ගේ පාසලකුණ තියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලුම ධර්ම කාරණා මේ අප්‍රමාදයේ කියන වචනය තුළ ගොනු කරන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් අප්‍රමාදයේ කියලා කියන්නේ වෙනත් දෙයක් නෙවෙයි, සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක, සිහියෙන් ඉඳීම. අප්‍රමාදයේ කියවම බොහෝ දෙනෙකුට හිතෙන්නේ ඉක්මනට වැඩ කටයුතු කිරීම කියලානේ. වැඩිපුර පැය ගාණක් වැඩ කිරීම, ඉක්මනට වාහනයෙන් රැවුල් කිරීම, ඉක්මනට තමයි යන්න තියෙන ස්ථානට යෑම, ඉක්මනින් විභාගයට ඉවර කිරීම. දැන් මේක තමයි අපට අප්‍රමාදී බව කියලා තේරෙන්නේ. දැන් සමහර රටවල සුවිප්ටි ගුණ නැහැ හිමින්නේ. ඉක්මනටම සුවිප්ටි ගුණ හදන්න බෑ. දිනුම් ඇදෙන වෙලාවට කණේ අදා දිනවා කියලානේ. සමහර අය ත්‍රිවිලල යන අයත් හරියම ඉක්මන් ඉක්මනටම හයර එකක් ගන්න. බස්සල යන අය බස්සල කොන්දත්තර මාතුරුත් හරියම ඉක්මන් මගෙන් ටික ඇතුළත් කරගන්න. පිනොතින් මේ වගේ අප්‍රමාදී බවක් සමහර රැකියාවලක් තියෙනවා. නමුත් පිනොතින් බුදුදහමේ හැටියට ඒක අප්‍රමාදී බව නෙවෙයි. අප්‍රමාදී බවේ ලක්ෂණය තමයි සිහියෙන් වැඩ කිරීම. අන්නේ සිහියෙන් වැඩ කිරීමේ ලක්ෂණෙහි එක්තරා අංගයක් තියෙනවා. ඒක තමයි පිනතුනි බොහෝ විට අපට හිතෙන්නේ දැන් කරන වැඩේ කළා ඉවරවට පස්සේ සැනසීම තියෙන කියලා. දැන් ඇතැම් විට සීල් සමාදන් වෙන අවස්ථාවක් හිතේ ඉක්මනටම මේක ඉවර කළා ගෙදර ගියොත් තමයි සැනසීම කියලා. ඇතැම් විට ගෙදර ගියාට පස්සේ හිතෙන්නේ ඉක්මනටම නිින්දර ගියාට පස්සේ සැනසීම තියෙන කියලා. ඔහොමම නිතරම අපි හිතන්නේ දැන් මේ කරන වැඩ කටයුතු ටික ඉවර කරාට පස්සේ සැනසීම තියෙන කියලා. ඇතැමිට වාහනයකට නැග්ගත් හිතන්නේ සැතපුම් 50ක් යන එකක් නම් අනේ ඉක්මනට මේ 50 ගෙවෙනවා නම් හොඳයි කියලා මීටරේ දිහා බලනවා, ලොස්සෝ දිහා බලනවා. ඈ ෆ්‍රී වේට් එක ඉක්මනට ඉක්මනට පාස් වෙන විදිය බලනවා. ඉක්මනටම බලන්නේ මේක පාස් කරලා යන්න. පිනුතුනේ මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. නමුත් ධර්මයේ හැසිරෙන ගත්තට පස්සේ පිනුතුනේගේ ලක්ෂණය තමයි මෙච්චර ඉක්මනක් අපට නැහැ. ඇයි ඒ? ඔහුට මේ වැඩේ කරලා ඉවරුනාට පස්සේ නෙවෙයි සතුට තියෙන්නේ. එහෙනම් කොහොමද? මේ වැඩේ කිරීමම තමයි සතුට කියලා කියන්නේ. මේ කරන දේ තුලින්ම තෘප්තියක් ලබා ගන්නවා. අර කළා ඉවරුනාට පස්සේ සතුට ලැබෙන කියන එක කවදාවත් එන්නේ නැහැ. අර අස්සකරත්වල නැස්යන්ගේ ඉස්සරහ කැම කෙල්ලනවලුනි. ඒ කැමට දුවන මේ සතා. කැම ගන්න. අඟල් හතකට ඉස්සරහ දාලා කැරට් තලයක් හරි මොකක් හරි එල්ලනවා. ඒක පැද්දෙනකොට ඒක ගන්න මේ සතා දුවන. කවදාවත් ඒකට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. අන්නේ වගේ තමයි පිනොතනේ අපි නිතරම මේ කරන වැඩේ කියලා ඉගෙනාට පස්සේ සැනසීම තියෙන්නේ කියලා අපි හිතන්නේ නේ. දරුවෝ එක හදන කොටත් එහෙම නැගලේ නේ. පොඩි කාලේ ඉඳන්ම ඔක්කොම වැඩේ කියලා ඉගෙනනකොට දරුවෝ ලහවත් නැහැ අන්තිමට. ඊට පස්සේ කරන්නේ අර පොඩි දොර බෝඩ් එක අරගෙන බලනවා පොඩි කාලේ හරියම ලස්සනයි කිය කිය. හොඳට මීඩිය කාලේ සතුටෙන් මීඩිය කාලේ කිය කිය පින්තූර පොත්වල තමයි අන්තිමට තියෙන්නේ. පිනොතනේ මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. නමුත් ධර්ම තුළ ලක්ෂණය තමයි මේ අප්‍රමාදී බව තුළ සතිමත් බව තුළ ලක්ෂණය තමයි තමන් මේ කරන දේම තෘප්තියක් කරගන්නවා. කරන දේ තුළින්ම දුකේ නිදහස් වීමේ මාර්ග තුළ ඉන්නේ. ඒ වගේමයි තියෙන තුණ්‍යනිතේ ධර්ම දේශනාවක් අහනකොට තියෙන ලක්ෂණය තමයි ඒ ධර්ම දේශනාව තුළදීම තමන්ගේ හිත වැඩෙන්නට ඕන. ධර්ම දේශනාවක් ඔබ අහනවා නම් ඒ අහන දේශනාව තුළම තමන්ගේ රාග ද්වේෂ මොහ අඩු වෙන්නට ඕන, සතිමත් බව වැඩි වෙන්නට ඕන, ප්‍රඥා වැඩි වෙන්නට ඕන. ඒ වගේමයි ඒ ධර්ම දේශනාව අහද්දී අහලා ඉවරුනාට පස්සේ ප්‍රැක්ටිස් කරන දයක් වගේම අහන මොහොත තුළ වැඩෙන ධර්මයක් තමන්ට ඇහෙන්නට ඕන. අන්න ඒක තමයි නියම ධර්ම දේශනාවක ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ විමුක්තියට පත් වෙන කෙලෙස් දුරු කිරීමට පත්වන අවස්ථා පහක් ගැන. එකක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ කාලයෙන් වහා ශ්‍රාවකයන් නිවන් දැක්කේ මාර්ගඵල ලැබුවේ ඇස් දෙක පියාගෙන ඉඳි නෙවෙයි, ඇස් දෙක අරගෙන සත්‍යව සත් ධර්මය ශ්‍රවණය කරද්දී. සරුවත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, පස්සග මහණුන්, බාහ්‍ය දාරු කීරිය මේ වගේ බොහෝ දෙනාගේ චරිතයේ ලක්ෂණය තමයි ඉතාම සක්‍රිය ලෙස ඇස් දෙක අරගෙන මේ ධර්මයට අහුම්කන් දෙද්දිම තමයි කෙලෙස් ප්‍රහීන වුනේ. ඒකට ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තාර්ථනය කියලා සඳහන් කරනවා. අනිත් කාරණේ තමයි ධර්ම දේශනා කිරීමත් විමුක්තාර්ථනය. යම් දේශකයන් වහන්සේ කෙනෙක් හොඳට ධර්මය තුළ පිළිදලා සිහියෙන්, නුවණෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් චතුරාර්ය සත්‍යය ගල්පලා, පටිච්චසමුප්පාදයට ගල්පලා ධර්ම දේශනා කරනවා නම් ඒක දේශකයන් වහන්සේට විමුක්තාර්ථනය. ධර්ම දේශනා කිරීම විමුක්තියට පත්වන ස්ථානයක්. ධර්ම සජ්ජායනය විමුක්ත ආයතනයක්. ඔබ ධම්මකන්ත සූත්‍රයේ සජ්ජායනා කළා. අපි කිරිමානන්ද සූත්‍රයේ සජ්ජායනා කරන දර්ශන. බොජ්ජංග සූත්‍ර සජ්ජායනා කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ සජ්ජායනා කරනවා. මේව සජ්ජායනා කරන අවස්ථාවත් තමන් අර්ථය දැනගෙන සිහියෙන් නොනින් කරනවා නම් ඒකත් කෙලෙස් නිවන අවස්ථාවක්. විමුක්තියට පත්වන අවස්ථාවක්. ඊළඟ සඳහන් කළ ධර්ම සම්මන්ත්‍රණය තමන් ඉගෙනගත්තු දහම් කරුණු මෙහි කරනවා. ඒකත් විමුක්ත ආයතනය. ඊළඟ සඳහන් කරනවා භාවනාව කියන එක. ඇස් දෙක වහගෙන තමා සම්පූර්ණ වැඩීම විමුක්ත ආයතනය කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ හැම කාරණයකම ලක්ෂණය තමයි තමන්ගේ හිතේ කෙලෙස් අඩු වෙන්නට ඕන. ඒ කියන්නේ සිහිය නොවන වැඩෙන්නට ඕන. මේක තමයි දහම් මඟ තුළ තියෙන ලක්ෂණය. එතකොට අප්‍රමාදී පදය තුළ සියලුම දහම් කරුණු ඒකරාශී වෙනා වගේම අප්‍රමාදී බව කියන්නේම සිහියෙන් ඉඳීම. තමන් කරන දේ ගැන ඒ අවස්ථාවේ තමන්ගේ හිතේ ස්වභාවය ගැන සම්පූර්ණ අවධානයෙන් සිටමින් එහි යථා ස්වභාවය, ඒ යථාර්ථය නැත්නම් අනිත්‍යතාවය නොනින් මෙනෙහි කිරීම. මේක තමයි සමස්ත දහම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මහණෙනි මම මේ කෙලෙස් දුරු කිරීම ආශ්‍රයම් ප්‍රේණ කිරීම පනවන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මේ දහම් මඟ දැනගන්නටත් ඕන දකින්නටත් ඕන. ශ්‍රුතමේ ඥානයෙන් අසා දැනගන්නටත් ඕන. භාවනා මේ ප්‍රඥාව ඇතුළු අනිත් කාරණාවලින් දකින්නටත් ඕන ප්‍රඥාවයි. මේ දෙකේ මෙකතුවක් තමයි ධර්මයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ දහම් මඟේදී විශේෂයෙන් බුදුහාඳුර අවධාරණය කරනවා මේ සතර සතිපට්ඨානය කියන කාරණේ. අප්‍රමාදී බවට ඔක්කොම ධර්මකාරණයක තියෙන වගේමයි අප්‍රමාදී බව කියන්නේ සතිපට්ඨානය. නැත්නම් සතර සතිපට්ඨානය. ඒ සතර සතිපට්ඨානයේ තුලට බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්මකාරණ ඇතුළත් කරන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් සතිය හා සතිපට්ඨාන භාවනාව. බුදුහාමුදුරුවෝ සතිපට්ඨානය කියලා දේශනා කළා. සතිපට්ඨාන භාවනාව කියලා එකක් දේශනා කළා. මේ දෙකම වැදගත්. Mindfulness and mindful meditation. බොහෝ දෙනෙක් දන්නේ සතිපට්ඨානය විතරයි. වර්තමානයේ බොහෝ ආගම් ධම්මවල බොහෝ සිල්ප ශාස්ත්‍රවල ඇතැම් විට මානසික ප්‍රතිකාර සඳහා ඇතැම් විට නොයෙක් ආයතනවල සාර්ථකත්වය සඳහා Mindfulness එක ප්‍රැක්ටිස් කරන එකක් තියෙනවා. ඒ අය කියන්නේ අතීත දේවල් අමතක කරන්න අනාගත දේවල් අමතක කරන්නේ මේ වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්න කියලා කියනවා. අපිටත් හිතෙනවා නෑ මේ බුදුදහම මේගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා කියලා. නමුත් වෙනතන එහෙමම නෑ. ඒ වරටේම බුදුදහමේ මේක නියම සංකල්පය අහු වෙලා නැහැ. බුදුදහමේ සතිපට්ඨාන විතරක් නෙවෙයි සතිපට්ඨාන භාවනා කියලා කාරණයක් දේශනා කළා කියලා. මේ දෙකම වැදගත්. සතිපට්ඨානේ සතිපට්ඨාන භාවනා කියන එක වෙනත් විදිහකින් කියනවා නම් සමත විදර්ශනා දෙක. තවත් විදිහකින් කියනවා නම් සති සම්පජඤ්ඤ කියන කාරණා දෙක. තවත් විදිහකින් කියනවා නම් චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන කාරණා. එතකොට කායේ කායන පස්සේ විහෙරති කියන එක ඒක සතිපට්ඨානේ. ඒකෙම සතිපට්ඨාන භාවනාවුත් තියෙනවා. ඒ මොකද්ද? සමුදේ ධම්මාන පස්සේ විහෙරති, වය ධම්මාන පස්සේ විහෙරති කියන කාරණේ. ඒකේ හට ගැනීම නිරුද්ධ වීම කියන මෙන්න මේ දෙකක් දකින්නට ඕන. ඒ දෙකම දැක්කොත් තමයි මේ ගමන සාර්ථක වෙන්නේ. අන්න ඒ සතර සතිපට්ඨානේ සාර්ථක වෙන්න නම් නිකම් බෑ. ඒකට අනුකූල ප්‍රතිපදාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ඊටාම පැහැදිලි ලක්ෂණය තමයි අනුපූර්ව ප්‍රතිපදාවක් යනවා. මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ මේ සම්බුද්ධ ශාසනය සඳහා මඟ ක්‍රමානුකූලව ගැඹුරට යන දෙයක්. විවිධ තැන්වල මේ ගැඹුරු භාවය දකින්න පුළුවන්. දාන කතා, සීල කතා, සංඝ කතා ආදී වශයෙන් ක්‍රමානුකූලව ගැඹුරට යනවා. දාන සීල භාවනා කියලා ගැඹුරට යනවා. සමද වේදසනා කියලා ගැඹුරට යනවා. සීල සමාධි ප්‍රඥා කියලා යනවා. මේ වගේ විවිධ ගැඹුරෙන් ටිකින් ටික ගැඹුරට යනවා. අන්නේ වගේම තමයි මේ සතිපට්ඨානේ වඩන්න නම් නිකම් බෑ. ඊට මුලින් යන කාරණාටි උත් තියෙනවා. සතිපට්ඨානෙට පස්සේ යන කාරණාටි උත් තියෙනවා. එතකොට සතර සතිපට්ඨානේ වැඩෙන භූමියක් තියෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙන්න නම් බුදුහාමර දේශනා කරනවා ත්‍රිවිධ සුචිරිතය තියෙනට ඕන. Three disciplines තියෙනට ඕන. Discipline in speech, behavior and thinking. කායික, වාචික, මානසික කියන මේ ත්‍රිවිධ සුචිරිතය තියෙන කෙනාට තමයි සතිපට්ඨානේ වැඩෙන්නේ කියලා. මේ ත්‍රිවිධ සුචිරිතය නිකන් වැඩෙන්නේ නැහැ. ත්‍රිවිධ සුචිරිතය වැඩෙන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට කියලා. ඇසෙන් රූප දැක්කට පස්සේ රූපය තුළ සංවරයක් තමයි තියෙන්නට ඕන. අනුවෙන්දන වශයෙන් අරගෙන නැවත නැවතත් අවිද්‍යාවෙන් සීකන ගතිය අඩු වෙනවට ඉන්නේ. ඉන්ද්‍රිය සංවරයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය වැඩෙන නම් සති සම්පජඤ්ඤය තියෙන්නට ඕන. සිහියන ඕන තියෙන්නට ඕන. සති සම්පජඤ්ඤයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන නම් යෝනිසෝ මනසිකාරය තියෙනට ඕන. යෝනිසෝ මනසිකාරයත් නිකන් වැඩෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය වැඩෙන නම් ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාවත් නිකන් වැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාව වැඩෙනකන් සද්ධර්ම ශ්‍රවණය තියෙනට ඕන. සද්ධර්ම ශ්‍රවණයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙනනම් කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට ඕන. කල්යාණ මිත්‍රයන් ලැබුණට වැඩක් නැහැ. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සංගවංගතා කියන මෙන්න මේ තුනත් අවශ්‍ය වෙනවා. කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. කල්යාණ මිත්‍රයන් තමයි හිතවත් වෙන්නට ඕන. කල්යාණ මිත්‍රයන්ට නැමුණු ගතියක්, කල්යාණ මිත්‍රයන් කියන දේ අහන්නට සූදානමක්, තමන්ගේ දෙසවන් යොමු කිරීමක් තියෙනට ඕන. සද්ධා ජාතු උපසංකමති, උපසංකමිතා පෛරුපාසති, පෛරුපාසන්තෝ සෝතං ඕදහති කියලා කියනවා. මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට තමන්ගේ දෙසවන් මේ දැස්සට යොමු කරන්න ඕන. එතන කල්යාණ මිත්‍රයන් ඉන්නකොට ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනකොට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. සති සම්පජඤ්ඤය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ත්‍රිවිධ සුචරිතය ඇති වෙනවා. ඊපස්සේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ තුල ඉන්නකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙන වැඩෙන විද්‍යාවේ මුත්‍ය සාක්ෂාත් වෙනවා කියලා. මෙන්න මේ කල්යාණ මිත්‍රයන් තුයෙන් පටන් අරන් විද්‍යා විමුක්තිය කරා යන අනුකූල ප්‍රතිපදාවක් තියෙනවා. සමහර කෙනෙකුට මේක ඉක්මනින් වැඩෙන්නත් පුළුවන්. බාහ්‍ය දරචිරියට ශනික වැඩුණ මේක ඔක්කොම. ඒක තීරණය වන්නේ තමන් සංසාරෙදී කොයිතරම් දුරට ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම වඩලා තියෙනවද කියන කාරණය මත. හැබැයි තමන් මේ අවස්ථාවේදී උපරිම ලෙස උත්සාහ කරන්නට ඕන. එහෙම කරොත් තමයි සසරේ ඉන්ද්‍රිය ධර්ම වැඩි කියලා තමන්ට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ ධම්මගයේදී ප්‍රධානතම දෙයක් තමයි චතුරාර්ය සත්‍ය ගැන තමන්ට යම් සිවිලියක අවබෝධයක් තියෙනට ඕන. බුදුදහමේ හැටියට අපේ ධර්මයේ කරුණෝ යම් යම් ප්‍රමාණවලින් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබ වෙනුවට ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්වලා මලගේ ඥාති වේරෙක් වෙනුවෙන් බණක් කියලා දානයක් දෙන්නත් පුළුවන්. ලෙඩ වුණාම ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියලා පිරිත් ටිකක් කියව ගන්නත් පුළුවන්. තමන්ගේ මියගේ ඥාති වේරෙක් වෙනුවෙන් පින්කමක් කරන්නත් පුළුවන්, පාසුකම් දෙන්නත් පුළුවන්. තමන්ගේ දරුවන්ගේ උපන්දිනවලට බෝධි පූජාවක් තියන ආශිර්වාද ලබා ගන්නත් පුළුවන්. මේ විවිධ මට්ටම් වලින් දේවල් තමන්ට ස්වාමීන් වහන්සේලා ලවා කරගන්න පුළුවන්. බිහිරිය හස්තන සිදු කරමින් කරන්න පුළුවන්. ඒව කරන්න බාගෙල බුදුහාම දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදිම ආනන්ද බෝධිය රෝපණය කළා. බුදුහාමරණ වන්දනාමාන කළා කට්ටිය. දාන ආදී පින්දහම් කළා. ඒ තුළින් බුදුහාමර සරගාමි මාර්ගය සුගතිගාමි වෙන මාර්ගය දේශනා කළා. හැබැයි උන්වහන්සේ ඊට වඩා වැඩි අවධානයක් යොමු කළේ මේ සම්මා සම්බුද්ධ ශාසනයක අපට ලැබෙන දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ මොකද්ද? ඒ තමයි මේ දුකේ හට ගැනීම හා නැතිවීම පිළිබඳව කරුණ දේශනා කරලා මේ දුකේ නිදහස් වෙන මාර්ගයේ හැකිතාක් දුරට අපි ඉදිරියට ගෙන යන්නටයි බුදුහාමුදුරු උත්සාහ කළේ. ඒ කාරණය සඳහාම තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බොහෝ කාලයක් සසර පෙරම් පුරලා මේ සත්‍යපත් වෙන්නේ. ලොකු කැපවීමක් කරලා ස්වර්ගගාමී මාර්ගය දේශනා කරන නැත්නම් මරණයෙන් පස්සේ මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ යන තැන්වලට අනුශාසන කරන ශාස්ත්‍රවරු අබුද්ධෝත්පාද කාලවලත් ඉන්නවා. ඒක විශේෂ දෙයක් නෙවෙයි. බුදුදහමේ තියෙන සුවිශේෂත්වය තමයි මේ දුකේ නිදහස් වීමේ මාර්ගය සඳහන් කිරීම. ඒ දුකේ නිදහස් වීමේ මාවත කියන එක මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි. බොහෝ ආගම්වල විමුක්තිය, මොක්ෂය, ස්වර්ගය කියන එක ගොලන් අනවන්නේ මරණයෙන් පස්සේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි විමුක්තිය තරක් නෙවෙයි පින්වත්නි, ස්වර්ගයයි. අපිට මේ ජීවිත කාලය තුළදී මේ ස්වර්ග සම්පත්තියේ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන හතර යන්සි කෙනෙක් වඩනවා නම් ඒතනත්ට මේ ජීවිතේම බ්‍රහ්මෝපයක් කරගන්න පුළුවන්. කායිකව මිනිසෙක් වශයෙන් හිටියට මානසිකව බ්‍රහ්මීක වගේ ඉන්න පුළුවන් ඉදී වාතාවරණේ මඟ පෙන්වීම බුදුදහම අපට කරනවා. එහෙම කරන අතරේදී විශේෂම කාරණේ තමයි අපිට මේ මොහොතේ අපේ මනසට දුකක් ඇති වෙනවා නම් අන්නේ දුක ඇති වෙන්නේ කොහොමද? ඒ දුක නැති කරගන්න අපි මොකද කරන්න ඕනේ කියන මාවත තමයි බුදුදහමෙන් අපට ලැබෙන සුවිශේෂී අනුශාසනෙ වෙන්නේ. අපි යම්කිසි වෙලාවක මානසික දුකකින් ඉන්නවා නම් සහ අපි ඒ ඉන්න මානසිකත්වයේ අනාගතයේ දුකක් එළඹෙන්නට හේතුවක් වෙන කාරණයක් නම් සමහරට මේ මොහොතේ දුකෙන් ඉන්නේ නැහැ. දුකක් අත්දැකලා කරන්නේ දැන් මේ මොහොතේ තැනට ඔබ උපේක්ෂාසහගත ඉන්නේ. නමුත් මේ මොහොතේ ඔබ ඉන්නේ දර්ශනේ නිවැරදි නැති නිසා ඕනම මොහොතක මේ උපේක්ෂාසහගත හිතේට දැන් මම එක වචනයක් කිව්වොත් හිතරේ දෙන්න සම්පූර්ණ මොන වෙනස් වෙනවා. පුද්ගලික ඊළඟ කරලා නම කියලා කිව්වොත් සම්පූර්ණ තත්ත්වය වෙනස් වෙනවා. මේ තියෙන උපේක්ෂාව කොහෙ ගියද දන්නේ අන්තිමට. පින්නතුනි අන්න ඒක තමයි අපි දුක දුරකාම ඉන්නවා කියන කාරණේ. ඉතින් අන්න ඒකෙන් ඒ තව මොහොතකින් එන දුකෙන් නිදහස් වෙන මේ මොහොතේම දර්ශනය තමයි බුදුදහම අපට කියන්නේ. යම්කිසි අවස්ථාවක අපට දුකක් එනවා නම් මානසිකව ඒකට සම්පූර්ණ බලපාන්නේ අපි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඒ සිදුවන සිදුවීම ගැන අපට සම්පූර්ණ නිවැරදි අවබෝධයක් නැතිකම නිසා. ඇසෙන රූපයක් දකිනකොට අපි හිතන්නේ මේක කලින් තිබිච්ච රූපයක් මට පේන්නේ. මේ රූපය පෙන්වුවට පස්සෙත් එහෙම ඉතුරු වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ පේන රූපය බාහිර පේන ස්වභාවයට අනුවයි මට මේක පේන්නේ කියලා හිතෙන. දැන් මට මේ බිත්තිය පේනවනම් මේ බිත්තිය ඇටම් වලින් පරමාණු වලින් හැදලා තියෙනවනම් මේක හැ ඕන කෙනෙකුට පරීක්ෂණ කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ. ඇයි මේක බාහිර පේන දේ තියෙන දේ තමයි මට මේ පේන්නේ ඒ දේ ඕන කෙනෙකුට මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කියලා. ඒක පිනොත්නේ සම්මදේශක් යනවා හරි. නමුත් පරමාර්ථ සත්‍ය යනවා ගියාට පස්සේ මේකේ ස්වභාවය තමයි මේ අපට දැන් පේන අත්දැකීම තමන්ගේ ලෝකෙට තියෙන අත්දැකීමක් මේක. මේක යටතට තියෙන වෙයි. මේක මේ අවස්ථාවේ බෙත්තියක් වන්නේ මගේ ඉන්ද්‍රිය ලෝකෙට, මගේ ආයතන ලෝකෙට. වෙනස් සත්‍යයක් මෙතන හිටියොත් ඔහුට මේක බෙත්තියක් වෙන්නේ නැහැ. ඔහුට මේක බෙත්තියෙන් හැවැත්ත පේනවා, බෙත්තියෙන් හැවැත්ත ගන්නත් පුළුවන්. අපි මේ තර්ක කරන මහා විද්‍යාඥයෝ කියලා හිතාගෙන මේක ඇටම් එකෙන් හැදලා තියෙන්නේ, මේක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන, මේක ද්‍රව්‍යයක් නෙවෙයි, මේක ශක්ති විශේෂයක්, මේක ස්ථිරම දෙයක් නෙවෙයි කියලා කියනකොට අපි හරියට උදාමයටපත් වෙනවා. නියමයිනේ ඔන්න බුදුදහමේ කියපු ගැතන විද්‍යාඥයෝ කියන්නේ කියලා. අපි බොහොම උදාමයටපත් වෙනවා. ඇයි බුදුදහමේ තනිත්‍ය කියලා තියෙනවා බලන්න මේ වුණොත් කියන්නේ මේක ස්ථිර නෑ කියලා. බලන්න කොච්චර හොඳද බුදුදහමට කොච්චර දැන් ආලෝකයක්ද කියලා. පින්නතන එහෙම කියන කලබල වෙන්න එපා. ඒ අය සලකන්නේ මේ පේන්නේ බාහිර තියෙන දෙයක්. ඒ වගේම මේ පේන එක්ස්පීරියන්ස් එක කාගෙත් එක්ස්පීරියන්ස් එකක් කියලා හිතලා තමයි ඔයගොල්ලන් ඒ කියන්නේ. බුදුදහමේට වඩා ගව ගන්නක් එහාට ගිහිල්ලා. අර ගැන්ස් ප්‍රමාණයකින් මන්ඩෙන් ලෙවල් එකේදී හරි. සමුති සත්‍යදී හරි. කන්වෙන්ෂන් ට්‍රූත් එකේදී හරි. නමුත් පරමාර්ථ සත්‍ය ගන්නකොට ඒක සම්පූර්ණ වෙනත් අහසට පොළොව වගේ. දැන් බෞද්ධ සාහිත්‍යයේ සාමාන්‍ය විමානවත්තු පේතවත්තු ආශ්‍රිත කතාවල උනත් අපට දැක ගන්න පුළුවන්. ඇතැම් විට එක්තරා කෙනෙක් විලකට යනවා. විලකට ගිහිල්ලාවිල්ලා වතුර විලකට නැත්නම් බැලකට යනවා. ගිහිල්ලා වතුර අරගෙන ඇවිල්ලා බොනවා. ඒ විල ළඟම ඇතැම් විට අමනුෂ්‍යෙක් ඉන්නවා. එයාට වතුර මොකුත් පේන්නේ නැහැ. එයා නිකන් ඉන්නේ වැලි ගොඩක ඉන්නේ. එයාගේ ලෝකයට පේන්නේ වැලි ගොඩක්. තව කෙනෙක් ගිහිල්ලා වතුර නාල වතුර බීල වතුර අරගෙන ආත. ලෝසක හාමුදුරුවෝ පින්න පාත යනවා. පාත්‍රය තරගෙන ලෝසක හාමුදුරුවෝ යන්නේ හිස් පාත්‍රය අරගෙන දකින මිනිස්සු පින්න පාත බෙදන්න එනවා. එන අයට හිතෙන සම්පූර්ණ පාත්‍රය පිරෙලා කියලා. බෙදා නිරණේ ආය අරන් යනවා. ලෝසක හාමුදුරන්ගේ ලෝකයට එක හිස් පාත්‍රයක්. නමුත් මිනිස්සුන්ගේ ලෝකයට පිරුණු පාත්‍රයක්. කර්ම විපාක දෙන වෙනකොට මේ විපාක දෙන විවිධ ක්‍රම. ତେଣୁ මෙන්න මේ தත්වයෙන් තමයි බුදුදහම මේ ලෝකේ විස්තර කරන්නේ. ඒ නිසා වර්තමානයේ නොයෙක් විදියෙන් පරීක්ෂණ කරන්න පුළුවන්. බුදුදහමට ආසන කරුණු තියන්න පුළුවන්. හැබැයි ඉක්මන් වෙන්න හොඳ නෑ මේ බුදුදහමේ කියන්නේ කියලා. එහෙම වුණොත් අපට වරදිනවා. මේ ඔක්කොමයි විස්තර කරන්නේ මේ කාරණා මේ සංසාර චක්‍රය තුල ඉඳගෙන ඇත නැත කියන අන්ත දෙකේ තුල ඉඳගෙන සම්මුති සත්‍ය තුල ඉඳගෙන තමයි මේ සම්පූර්ණ ලෝකෙ මෙවලා විස්තර කරන්නේ. මානස ලෝකය විතරක් නෙවෙයි. දිව්‍ය ලෝකින දෙවියන්, බ්‍රහ්ම ලෝකින බ්‍රහ්මයන්, රූපාචර බ්‍රහ්මයන් විතරක් නෙවෙයි. අරූපාචර බ්‍රහ්මයන් පවා මඟඵල නොලැබුවය ලෝකෙ විස්තර කරන්න මේ ක්‍රමය. නමුත් බුදුදහම කියලා කියන්නේ ඊට වඩා සුවිශේෂී විග්‍රහයක් බුදුදහම තුල තියෙනවා. මෙන්න මෙතෙන්දී පේන තුනේ විශේෂයෙන්ම ලැබෙන අවබෝධය තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. දුක කියලා කියන්නේ මොකක්ද කියන එක. අපිට දුක හටගන්නේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට අපි ඇසින් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, කන ආදී අනිත් ඉන්ද්‍රියයන්ගෙන් මේ අත්දැකීම් ලැබෙනකොට අපි හිතන්නේ කලින් තිබෙච්ච අත්දැකීමක් මට ලැබුණා, මං ඒක විඳලා ඉවර වුණාට පස්සෙත් ඒක තියෙන ඕන වෙලාවක නැවත උපදව ගන්න පුළුවන් කියලා. දැන් ගෙදර ඉඳලාම ඕන වෙලාවක ආපහු ගෙදරට යන්න පුළුවන් කියලා හිතන්නේ. තමන්ගේ ඥාතිවරේ ඇතැම්මිට අද මුණ ගැහුණා, ඇතැම්මිට ආයි ගියා, නැවත ඕනලා කියන මුණ ගැහෙන්න පුළුවන් කියලා හිතන්නේ. ගියා විතරක් නෙවෙයි, යන් මැරුණත් ඇතැම්මිට යාගේ ශරීරය ආදාහනය කරත් අපේ මේ ලෝකයෙන් යා නිරුද්ධ වෙලා නැහැ. ඒ නිසාම තමයි අපිට රාත්‍රී කාලේ පේන සීන බලන්න. ඒ සීනෙන් කවුද පේන්නේ? අපේ මියගේ වාචිත් ඉන්නවා, නැන්දත් ඉන්නවා, පන්තියේ මීට කලකට කලින් අපි පාසලට ගිහපේ යාළුවත් ඒ සීනේ ඉන්න ඔක්කොම කට්ටිය එකම ලයින් එකේ ඉන්නවා. කවුරුත් මිය ගිහලා නැහැ. ඔක්කොම ටික ඉන්නවා. ඒ මොකද හේතුව? ඒගොල්ලන්ගේ ෆයිල් ටික ඩිලීට් කරලා නැහැ. තාවකාලිකව ක්ලෝස් කරලා ඉවරයි තියෙන්නේ. ඕනම වෙලාවක අපිට මේ ෆයිල් ඕපන් කරලා ඒ ලෝකෙට යන්න පුළුවන් ඉදී මොහය අවිද්‍යාවක් අපේ ළඟ තියෙනවා. ඒකට හේතුව තමයි මේ අපි අත්දැකපු ලෝකේ නිරුද්ධ වෙලා නැහැ ඇත්තෙන්. අවිද්‍යාව තුළින් ඒ වාංශය වශයෙන් අරගෙන නැවත ඕන වෙලාවක උපන්දව ගන්න පුළුවන් ඉදී මොහයකින් අපි මේ ඉන්නේ. මෙන්න මේ මෝහය තුළින් අපට ලැබෙන දේ මොකද්ද? අපිට මේ මොහොතේ යම්කිසි විදියක පාලනයකින් සංවර සිහිව සීලෙන් හෝ සමත භාවනාවකින් හිත සංවර කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඕනම වෙලාවක ඒ කරුණ ඉස්මතු කළා සැප දුක් ආදී අපට ලැබෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ දුක් සත්‍ය තුර ලක්ෂණය තමයි ඇහෙන් රූපයක් පේනකොට අපට හිතෙන්නේ මේක අතීත අත්දැකීමක් ලැබුණේ, ඊට පස්සේ ඉතුරු වෙනවා. අනිත් දේ තමයි මේ ලැබෙන අත්දැකීම බාහිර තියෙන දේ අත්දැකීමක් කිය මට ලැබෙන්නේ කියන එක. සැපක් හෝ දුකක් ලැබෙනව නම් ලැබෙන්නේ බාහිර දෙයකින් කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ නිසානේ අපි කියන්නේ අපේ ළඟම ඥාතින දරුවන්ට මාව කේන්ති ගන්න එපා කියලා. ඒ කියන්නේම පේනකින් අපි හිතන්නේ මේ දුක හෝ සැපේනේ බාහිරින් කියලා. නමුත් වෙනතන යථාර්ථය නම් දුක කොසේපක් බාහිර නෙවෙන්නේ, අපේ මනසේ ස්වභාවික අනුව තමයි ඒක ඒ මොහොතේ අපි උපදවා ගන්න. ඒ විතරක් නෙවෙයි, ඒන අත්දැකීමත් එක දිගට වෙන අත්දැකීමක් නෙවෙයි. දැන් බලන්න ඔබගේ ශරීරෙ මොකක් හරි අමාරුවක් තියෙනවා කියලා. කොන්දේ අමාරුවක් හරි නැත්නම් වෙන අසනීපයක් හරි තියෙයි කියලා. බලන්න මේ වෙලාවේ ඔබ බනහන ලාකේ අසනීපේ තියෙනවද ඔබට? ඔබ ඒක සිහි නොකරන වෙලාවේ ඔබේ ළඟ නැහැ ඒක. සම්මුති සත්‍යනෝ තියෙන පුළුවන් ශරීරේ. නමුත් ඇත්තටම ඒ රෝගය තියෙන්නේ ඔබ හිතන මොහොත විතරයි. ඔබේ යම්කිසි විදියක මනසේ දුකක් තියෙනයි කියලා බලන්න. ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා හරි, ළඟම ඥාතියෙක් අසනීප වෙලා හරි තියෙන දුකක් තියෙනද ඒක බලන්න. ඒ වේදනාව. ඒ වේදනාවත් ඔබට දිගටම තියෙනවද? දෙකටම නැහැ. ඒක මිස්කන්ධ පංචකයක් විදියට එතෙන්ද සම්බන්ධ වෙන ගතිය තමයි ඒ දුකට ගන්න. වෙන අරමුණකින්කොට ඒක නෑ සම්පූර්ණ. එක මොහොතක එක සිතුවිල්ලක් විතරයි අපිට තියෙන්නේ. එක මොහොතක එක ආයතනයක් විතරයි ආයතන හයෙන් වැඩ කරන්නේ. අනිත් වෙලාවෙදී අනිත් ආයතන පහම මිය ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි මේක පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ අපි කිසියම් විදිහක අත්දැකීමක් ලබනවා නම් ඒ ලබන මුල් අවස්ථාවේ අපිට පේන්නේ ඒකේ ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක විතරයි අපිට ලැබෙන්නේ. ඒ ලැබෙන දේම නැවත අපි වේගෙන් අවිද්‍යාවෙන් ඒ දෙස බලනකොට දෙවෙනි පියවරේදී අපට ඒකම අවිද්‍යාව මිශ්‍ර වෙලා අපට දුකක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒ තුළ හිත බැසගෙන තියෙනවා අපි. නමුත් අපට මේ දෙකේ වෙනස පේන්නේ නැහැ. හිත වේගවත් නිසා අපට හිතෙන්නේ මුලින් ලැබෙන අත්දැකීමමයි මේ අපට දැනෙන්නේ කියලා හිතෙන්නේ. දැන් මගේ හඬින් ඉක්මෙන ශබ්දය ඔබට ඇහෙනකොට ඔබට ඇහෙන යම් කිසි විදියක වචන මාත්‍රයක් විතරයි. ඔබ තේරුම් ගන්නකොට ඔබ ආදීත අත්දැකීමක සම්බන්ධ කරලා වචනවල තේරුම් බලලා ඒත් එක වේගෙන් අලුත් අර්ථයක් ඔබ නිර්මාණය කරගන්නවා. දැන් මම කියවති යෝයන් ස්වානක් කියලා ඔබට තේරෙනවද ඒක? යෝයන් ස්වානක් කියලා සර්වේ යෝයන් ස්වානක් කියලා මම කියනවා. ඔබට තේරුන්නේ නැහැ, දැනෙන්නවත් නැහැ නේ? හැබැයි තේරුම් දැනගත්තොත් මෙතන ඉන්න එක වටින නැගිටලා ඉන්න. පින්නතුනි අන්නේ වගේම තමයි. ඒ වගේම තමයි අපට මේ ඇහෙන හඬත් මුලදී ඇහෙන්නේ සම්ප මාත්‍රයක් විතරයි. ඊළඟ මොහොතේදී අපි දෙවෙනි මොහොතේදී අතීතයේ ඒවත් එක සම්බන්ධ කරලා ඒ අපි අත්දැකීමත් එක්ක අපේ ලෝකයට අනුව අපි එක නිර්මාණය කරගන්න. පින්නතුනි අන්නේ දෙවෙනි මොහොතේ තමයි කෙලෙස් හටගන්නේ. අපි මුල් මොහොත තුළම හරියට තේ හිටියොත් විද්‍යාව සහගතව අපිට කෙනා හඳුනා ගන්න පුළුවන් සතිය හා සම්පඤ්ඤාණය තුළ ඉඳගෙන. ඒක කෙලෙස් සහිත නැහැ. ඒක පංචස්කන්ධයට යන්නේ නැහැ. අපි හරියට සිහින් හිටියොත් දැන් බන්දුල මල්ලිකාවට අර තමගේ දරුවන් ටික මිය ගියා කියලා ඇහෙන මොහොතේ එයාට ඇඹිට මෙන්න මේ සම්පූර්ණ සිහස නුවණ තුළින් නැති. ඒ නිසා තමයි අර මහා දුකේ වෙලාවේ ඇයට නැවිලා ඇය සාමාන්‍ය කෙනෙක් විදියට දානෙ බෙදෙමි හිටියේ. බන්දුල මල්ලිකාවගේ දරුවෝ ටික ඔක්කොම තමගේ ස්වාමියා එකම යුද භූමියේදී මිය ගියා කියන කාරණේ අහනකොට සාමාන්‍ය විදියට ඒක දැනගෙන ස්වාමීන් වහන්සේලාට දානෙ බෙදෙමි හිටියේ බන්දුල මල්ලිකාව. පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි සිහිය නුවණ අපට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි අවිද්‍යාවෙන් හිටියොත් ඒ ඉන්න මොහොත තුළ අපට බාහිර දුක් ටික එනවා. ඒ බාහිර දුක් ටික නාව අපි උපේක්ෂාවෙන් හිටියත් අපි ඇත්තම දුකෙන් නිදහස් වෙලා නෙවෙයි. ඇයි ඒකට හේතුව අපි බාහිර මතය යැපි හැදින්නේ. මෙන්න මේක තමයි සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේ. මෙන්න මේ නැති ලෝකයක් ඇතයි කියලා අපි නිර්මාණය කරගන්න දේ දුක සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක සත්‍යයට හේතුව තමයි ඒ දුකේ සමුදේ විදිහට සලකන්නේ. දුකට හේතු විදිහට සලකන්නේ ආසන්නම හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාව ආසන්න හේතු විදිහට කිව්වට වෙනතනි තෘෂ්ණාව දුරු කරන්න කියලා කිව්වට අපිට තෘෂ්ණාව දුරු කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ අවිද්‍යාව දුරු කිරීම. අවිද්‍යාව දුරු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි තෘෂ්ණා දුරු වීම සහ දුක නිදහස් වීම. එතකොට අපට යම්කිසි ඇලීමක් ඇති වෙනවා නම් යම්කිසි දෙයක් ගැන, ඇසෙන් දැකපු රූපයක් ගැන, කනෙන් අහපු ශබ්දයක් ගැන, නාසයෙන් විඳපු ගඳ සුවඳක් ගැන, දිව රසයක් ගැන, මෙන්න මේ කුමන හෝ දෙයක් ගැන අපට යම්කිසි වෙලාවක ඇලීමක් ඇති වෙනවා නම් ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි අපි ඒ ගැන තියෙන නොදැනීම. ඒකේ යථාර්ථය නොදැනීම. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ කණ්ණාඩියේ පේන රූපයට අපට අමනාපයක් ඇති වුණොත්, එතන රූපයක් තියෙයි කියලා හිතලා අපි හිතුවොත් ඒක ලක්ෂණ වුණොත් ඇලෙන්නත් පුළුවන්. අවලස්සන වුණොත් ඒ බාහිර රූපේ ගැටෙන්නත් පුළුවන්. එනසානේ අහිංසක සත්තු බල බල ලෝකෙ සත්තුන් එකට පුරනවා, පිටිපස්ස කියලා රවුමක් ගහලා එනවා. ඒ ඔක්කොම දේවල් ටික වෙන්නේ ඇත්තෙක්නේ. යම් හිතන්නේ එතන කෙනෙක් ඉන්නවා කියලා. අන්නේ වගේම තමයි අපිත් මේ අධ්‍යක්ෂණ ලෝකේ අපි හිතාගෙන ඉන්නවා බාහිර නিত্য සැප ආත්ම වශයෙන් පුද්ගලෙක් ඉන්නවා කියලා. මෙන්න මේක තමයි ඇත්තටම අපේ ජීවිතේ අවිද්‍යාව කියලා කියන්නේ. අන්න ඒ අවිද්‍යාව අපි දුරු කරගත්තොත් අපට ඇලෙන්න දෙයක් නෑ, ගැටෙන්න දෙයක් නෑ. අපි අභ්‍යන්තරය තුළම උපේක්ෂාවටපත් වෙනවා. ඒක කියන්නේ වරදවා තියෙන ගන්නපා සම්මුති ලෝකෙට අපි පිටුපානවා කියලා මේ කියන්නේ. අපිට බල්ලි පුරාගෙන එන එනවනම් වෙනත් අනුසුරක් එන තියෙනවා නම් වාහනයක් Taman ඉදිරියට එන තියෙනවා Taman අයින් වෙනවා. ඒක සම්මුති ලෝකයේ සම්මුති සත්‍ය මත පිළිහිලා තියෙන Taman ශරීරයට හානියක් වෙනවා. එහෙම නොවෙ තින් Tamanට මේ ධර්මයෙන් ප්‍රගුණ කරන්න වෙලාවක් නැති නැති වෙනවා. Taman ඒලයි බයෙන් වුණත් අයින් වෙන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් කවදාවත් බයෙන් ඈත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ සිහියෙන් උන්වහන්සේ අයින් වුණත් අයින්. සාමාන්‍ය දෙයකට නෙවෙයි ඉතාම ශනිකව වෙන විදුලි ගැටීමක් අකුණු සැරවැදීමක තුලින් අඩු ගානේ ඇසිපිය ගෙහිල්ලක්වත් බිය සහගතව උන්වහන්සේට වෙන්නේ. එතකොට මෙන්න මේ දුක තේරුම් ගන්නට ඕන. දුකට හේතුව තෘෂ්ණාව සහ අවිද්‍යාව කියන කාරණේ තේරුම් ගන්නට ඕන. අන්නේ තෘෂ්ණාව නැත්නම් අවිද්‍යාව දුරු කරු පමණට තමට නිරෝධේ සාක්ෂාත් වෙන බව තමයි පිළිගන්නට ඕන. අන්න ඒ සඳහා යන තින මාර්ගත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන එක නුවණින් තේරුම් ගන්නවා. මෙන්න මේ විදිහට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ කරුණු හතර එකිනෙකට සම්බන්ධයි. අපි නියම විදිහට නම් මේ කරුණු හතර ඇහුවේ එකක් අහනකොට ඒ අහපු ප්‍රමාණයට අනිත් හතරත් උඩ තේරෙනවා. ඇතැම් වෙල ධර්ම දේශනාවල මේ හතරම කියලා තියෙනවා. දැන් අභිඥා සූත්‍රය වගේ තැන්වල දැනගන්න ඕන නම් දැනගන්නේ මොකද්ද? ප්‍රහින කරන්න ඕන නම් ප්‍රහින කරන්න තියෙන මොකද්ද? වඩන්න ඕන නම් වඩන්න තියෙන මොකද්ද? සාක්ෂාත් කරන්න ඕන නම් සාක්ෂාත් කරන්න මොකද්ද කියලා හතරම දක්වලා තියෙනවා. සමහර තැන්වල ඇතැම්මනේ දුකයි සමුදයයි දුකයි නිරෝධය විතරයි තියෙන්නේ. සමහර තැන්වල නිරෝධය විතරයි තියෙන්නේ. සමහරට මාර්ගය විතරයි තියෙන්නේ. සමහර තැන්වල දුක සත්‍ය විතරයි තියෙන්නේ. එකක් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත ප්‍රමාණයට ඔව් අනිත් හතර තේරුම් ගන්න විතරක් නෙවෙයි අනිත් හතර තුල යම් කිසි පමණට ඔහු ඉදිරියට ගිහින්. එතකොට අද අපට යම් කිසි ප්‍රමාණයකට අපේ ගමන් මගේ අඩුවක් තියෙනවා නම් ඒ තියෙනවා කියන්නේම ඇත්තෙම මේ හතර තේරුම් ගැනීම අඩුවමයි. අපිට හිතෙනවා අපි හොඳට චතුරාර්ය සත්‍ය දන්නවා කියලා. අපි අහුවොත් අනිත්‍යතාවය මොකද්ද කියන්නේ කියලා. දැන් ඔබෙන් අහුවොත් මම අනිත්‍යතාවය මොකද්ද කියන්නේ කියලා. ඔබ මොකද වෙන උත්තරේ? බොහෝ වෙලාවට අපි කියන්නේ වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා කියලා නේ. දැන් බොහෝ විට ඔබ ධර්මඥානය කියන කෙනෙක් ඔබත් එක්ක කතා බහ කරනකොට නිකමට ඔබෙන් අහයි සමහර විට. ඔබ දක්ෂ වෙන්නට ඕනේ මේ මොකද්ද මේ අනිත්‍ය කියලා අහන්නේ කියන එක තේරුම් ගන්න, තේරුම් කළ දෙන්න. නමුත් අපි බොහෝ දෙනාට පින්නතුනි මේ මූලික කරුණවත්තාම निराකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. අනිත්‍ය සහ විපරිණාමය කියන දෙකේ වෙනස අපි තේරුම් ගන්නට ඕන. අනිත්‍ය කියන්නේ ඉම්පර්මනන්ස් එක. වෙනස් වීම කියන්නේ චේන්ජින් කියන එක. චේන්ජින් කියන එක තේරුම් ගන්න එක අමාරු නෑ ඇත්තට. විද්‍යාඥයෝ ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. නමුත් ඉම්පර්මනන්ස් කියන එක අනිත්‍ය කියන එක ඊට වඩා ගැඹුරු දෙයක්. ඒ අනිත්‍යතාවයේ තේරුම් ගැනීම තියෙන්නේ ඇත්තටම වචන පාඩම් කිරීම මත නෙවෙයි. ඒකේ තේරුම් ගැනීම මතයි. අනිත්‍යතාවයේ තේරුම් ගන්න සම්පූර්ණ පරිසරයේ තියෙන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ තුලින් පරිසම්පාදිත තේරුම් ගැනීම. අපට ලැබෙන අත්දැකීම පෙරපසන වේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් කියන කාරණේ නොනින් තේරුම් ගැනීම. එතකොට මෙන්න මේ කරුණ ටික තේරුම් ගැනීමත් එක්ක ඔහු දකිනවා විශේෂ කාරණයක්. දුක සහ දුකේ නිදහස් වීම කියන කාරණා දෙකේ පැහැදිලි වෙනස ඔහු දකිනවා. යම් කිසි වෙලාවක තමන්ගේ මේ ඇසෙන් දකින රූප කනෙන් අහන ශබ්ද ආදියට තමන් අවිද්‍යාසහගතව හිටියොත් තමට මොකද වෙන්නේ? ඔබ කලින් උදාහරණයේ අර හම ගලවපු හරකේ කතාව. පන පිටින් හරකේ හම ගහලා කරනවා. ඒ අතහැරියට පස්සේ ඒ සතා විඳින දුක් ටික ඔබ දන්නවා. අන්න ඒ වගේ තමයි අපි යම්කිසි වෙලාවක මෙන්න මේ පංච උපාදානස්කන්ධය හදන මානසිකත්වයක නම් ඉන්නේ, අවිද්‍යා සහගත නම් ඉන්නේ. ඒ අවිද්‍යා සහගත වෙන්න මොහොත තුල අපට ලැබෙන අත්දැකීමේ ස්වභාවය මෙන්න මේ සතා ලැබෙන අත්දැකීම තමයි. වේතාම ලස්සන සින්දුවක් අහමින් ඉන්න පුළුවන්. ඉතාම සුගෝභෝගී වාහනයක යමින් ඉන්න පුළුවන්. ඔබේ ඥාතීන් ටික ඔක්කොම දුර රටවල ස්ටේට් වල ඇවිල්ලා කොහොමම ආහාර වේලක් භුක්ති විඳින වෙලාවක් එන්න පුළුවන්. නමුත් මොනවා කළත් ඔබේ ඉන්න වෙලාවේ මානසික ස්වභාවය තමයි අර සතා විඳින දුකේ මට්ටම තමයි ඔබේ. නමුත් අපට ඒක දැනෙන්නේවත් නැහැ. ତොර යම්කිසි අවස්ථාවක මෙන්න මේ තත්ත්වයෙන් පොඩ්ඩක් හරි අපි එළියට ගියා නම් මේ කර්ම චක්‍රයෙන් පොඩ්ඩක් හරි ධර්ම චක්‍රය උපයෝගී කරගෙන එළියට ගියා නම් ඒ එළියට ගියේ කියන්නේ සති සම්පජඤ්ඤය තුල තමන් ඉන්නවා කියන එක. සතිපට්ඨානය හා සතිපට්ඨාන භාවනා තුල තමන් මොහොතට හරි ඉන්නවා කියන එක. ඒ මොහොත තුල තමන් දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගෝචරේ භික්ඛවේ චරක සකේ පෙත්තිකේ විසේ කියන. මහණෙනි ඔබේ පියාගේ විසේ හැසිරෙන්න. බුදුහාමුදුරුවෝ කියනවා තමන්ගේ පියතුමාගේ භූමියේ කුඹුරේ වපසරියේ ෆීල්ඩ් එකේ වාසය කරන්න කියලා. අපේ පියතුමා කවුද? ඔව් අපේ පියතුමා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ භූමිය තුළ වාසය කරනවා කියන්නේ සතර සතිපට්ඨානය තුළ වාසය කිරීම. මහා කාන්තාරයක් මැද ගම්යක් යනකොට ඒ කාන්තාරයේ මැදදී හම් වෙන ෂේම භූමිය වගේ ආහාර පාන වතුර ආදී තියෙන නිර්පත්‍රිත භූමිය වගේ තමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පනවපු උන්වහන්සේගේ භූමිය වන උන්වහන්සේගේ සෙවණේ වාසය කිරීම නම් වූ මේ සතර සතිපට්ඨානය තුළ වාසය කිරීම. අපි මොහොතකට හරි අපේ සිත කය ගැන සිහියෙන් නොනින් අපි නදස්සනෝති අන්නේ ඉන්න මොහොත තුලදී අපේ අර දුක්ඛක නිදහස් වෙන්නේ. අන්නේ වගේ අපි ටිකෙන් ටික උත්සාහ කරන්න ඕන මෙන්න මේ සතර සතිපට්ඨානෙ ඉන්න කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. අන්න ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි සත්‍යයන්ගේ පිරිසිදු බව සඳහා. මොකද පිරිසිදු බව කියලා කියන්නේ? ශාරීරික පිරිසිදු භාවය නෙවෙයි මානසික පවිත්‍රත්වය. හිතේ තියෙන රාග, ద్వේෂ, මෝහ වලින් හිත පිරිසිදු කරගන්න එක. ඒ කායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ මේ හිතේ තියෙන රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හිත පිරිසුදු කරගන්න එකම මාවත මෙන්න මේකයි. ශෝක පරිද්දවන සමතික්කමාය. ශෝක පරිද්දවන සමතික්කමාය. ශෝක පරිද්දරයන් ශෝක වැළපීම වලින් දුරවීම සඳහා මේකයි එකම මාර්ගය. දුක්ඛ දෝමන සනාත්තංගමාය. දුක් දෝමනස් වලින් සාරවැන් ලැමෙන්ටේෂන්. මේ දෙකෙන් දුර වෙන්නට එකම ප්‍රතිපදාව මේක. ඥායස අධිගමාය. forgetting knowledge දැනුම ලබන්නට නිබ්බානස සති ක්‍රියාය forgetting enlightenment ඒකායන වික්‍රේ මග්ගෝ යදිදාම් චත්තාරෝ සතිපට්ඨාන ඒ තමයි four fold mindfulness සතර සතිපට්ඨාන. උන්වහන්සේ දේශනා කරන අනිත් කරුණු සියල්ලක්ම මේ තුර අන්තර්ගත වෙලා තියෙනවා. දැන් සමාරගෙන උට හිතෙන්න පුළුවන් එහෙනම් ස්වාමීන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන්නේ මොකේද? එහෙනම් ආරස්තංග මාර්ගය නැද්ද මේකේ? අනිත්‍ය දුකනාත්ම නැද්ද මේක කියලා ප්‍රශ්න කරන්න බෑ. දැන් මේ තුල සියලුම කාරණා ටික මේකේ තියෙනවා. මේකේ චතුරාර්ය සත්‍යයක් තියෙනවා, ත්‍රිලක්ෂණ බලන විදියක් තියෙනවා, ආයතනක් තියෙනවා, පංචස්කන්ධයක් තියෙනවා, නිවරණ ගැන කියලා තියෙනවා. සියලුම කරුණෝ සවිස්තරාත්මකව තියෙන දීගණිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර තුල අන්තර්ගත වෙනවා. කිසිම දෙයක් බෑ කරන්නේ. හැබැයි අපි දක්ෂ වෙන්න ඕන මේක කොතනද ඇතුළත් වන්නේ, කොයි මොහොතේද අපි මේක ප්‍රැක්ටිස් කරන්න කියන එක ගැන තමන් දැනුවත් වෙන්න ඕන, තමන් සතිමත් වෙන්න ඕන, තමන් බුද්ධිමත් වෙන්න. දැනුම, සිහිය, නුවණ තුනම අවශ්‍යයි. දැනුම නැත්නම් සිහිය නුවණින් වඩන දෙයක් නැහැ. දැනුම තිබුණත් සිහිය නුවණ නැත්නම් දැනුමේ ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ තුනම එකට යන්න ඕන. තමන්ට කොයිතරම් drive කළ experience එක තිබ්බත් එක මොහොතකරි සිහිය නැති වෙච්ච ගමන් අනතුරක් වෙන්න පුළුවන්. මම අවුරුදු 50 drive කළ තියෙනවා. මට නම් කිසිම අනතුරක් වෙන්නේ නැහැ කියලා අපිට සාතිකයක් දෙන්න බෑ. එක සුළු මොහොතෙන් එක තත්පරෙන් ඇස් දෙක පියවන මොහොතේ වාහන පෝලිමක් එකට හැප්පෙන අනතුරක් තමයි ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ ධර්ම තුල එක පැත්තකින් දැනුම තියෙන්න ඕන. අනිත් පැත්තෙන් සිහිය නොවන උපරිම ලෙස පාත්වා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. මෙන්න මේ තුල පින්නතනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ඊළඟට කොහොමද පිටිකෙන් ටික මේ ධර්මයේ ඉදිරියට යන්නේ කියලා. කල්‍යාණ මිත්‍රාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා ශ්‍රද්ධාව වැඩි කරගත්තොත් මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන විශ්වාසයමයි. එතකොට අපි අවිද්‍යාව සාගත හිටියොත් පංච උපාදානස්කන්ධයක් නිර්මාණය වෙනවා. ඒ තුලින් අපට දුකෙන් ඉන්න සිද්ධ වෙනවා. අපට ඕන මොහොතක හඬා වැටීමට හේතු වන කරුණු ටිකක් හේතු ටිකක් මේ තියාගෙන ඉන්නේ කියන බව බුදුහාන්තරගේ වචනට අනුව තේරුම් ගන්න එක. ඒක තේරුම් ගත්තොත් පින්නතුනි අපි අනිත් ටික කරනවා. මේකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරන මේ ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුන් ඇති වුණොත් ජීවිතයට හරියට මේ හම් මස් නහර ඇට ඇට මිදුරු කරා ගිහිල්ලා මුළු ශරීරයටම මේක දැනිලා දැඩි වීර්යයක් ඒ පුද්ගලයාට ඇති වෙනවා කියලා. ඒ තරම වීර්යයක් ඇති වෙනවා ඉක්මනටම මම මේ දුකින් නිදහස් වෙන ඕන කියන ලොකු වීර්යයක් ඇති වෙනවා. ලොකු වීර්යයක් ඇති වෙනවා කියලා මේ ගෙදර දාලා කැලේට යන එක නෙමෙයි මේ කියන්නේ. තමන් ඉන්න තැන තුළ ඉඳගෙනම තමන්ට කරන්න පුළුවන් උපරිම ලෙස මේක ප්‍රායෝගිකව වඩන උත්සාහ කරනවා. තමන් වාහනේ ගමනක් යනවා නම්, ගෙදර ලියුම් පිනුම් වැඩ ටික කරනවා නම්, අස්පරස් කරන වැඩ කරනවා නම්, රැකියාවට යනවා නම්, ඉගෙන ගන්න යනවා නම්, මේ හැම මොහොතෙම තමන් දක්ෂ වෙනවා මේ ධර්මත් එක්ක ජීවත් වෙන්න. ධර්මයේ හැසිරීම කියන එක පිළිතුරේ හරියට හුස්ම ගැනීම වගේ වැඩ. අපිට හුස්ම ගන්න ගිහිල්ලා අපේ වැඩ පාඩු වෙනවද? අඩු ගානේ නිදා ගන්න එකටවත් බාධාවක් වෙන්නේ නැහැ නේ හුස්ම ගන්න. අනිත් කෙනාගේ නිදා නම් බාධාවක් වෙන්න පුළුවන් අපේ නිදන වල. නමුත් පිළිතුරේ ඔබට ඒක බාධාවක් නැහැ. ඔබ කොච්චර සැදෙන් හුස්ම ගත්තා ඔබේ නිදට ඒක බාධාවක් නැහැ. තවත් හොඳට නිදා. පින්නතනි අන්නේ වගේ තමයි හුස්ම ගැනීම වගේ දෙයක් තමයි මේ ධර්ම ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට පුරුදු කිරීම කියන එක. බොහෝ දෙනෙක් ධර්මයේ හැසිරෙන වෙලාවක් නැහැ කියන්නේ ඇත්තටම නෙවෙයි පිටත. අපිට ඇත්තටම කාලය වැය කරන්න ඕන මේ වගේ ධර්ම අහන්න විතර ඇත්තේ. ධර්මයේ පිළිපදිනවා කියන එක තමන්ගේ කායික විවේකය ඇති කරගැනීමෙන් තමන් නිතර මේ ධර්මත් එක්ක ජීවත් වෙන උත්සාහ කරන්න ඕන. ඒ ඉන්න මොහොතක් පාසන්න පිටුනේ තමන්ගේ හිතට කොච්චර සැනසීමක්ද? ඒ ආධ්‍යාත්මික සතුට දැනෙන්න තමන්ට මේක ඉක්මනටම මේක යන්න ඕන කියන තවත් උනන්දුවක් ඇති වෙනවා. ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනකොට. ඇයි ඒකට හේතුව? තමන් අනිත් විශ්වාසය තියාගෙන ඉන්න හැම දෙයක්ම දිනෙන් දින අසාර්ථකත්වයට, දිරාපත් වීමට, මරණයට, දුකට සෝකයට හේතු වන දේවල්. තමන් දරුවෙක් හිටියත්, මොනුගුරෙක් හිටියත්, තමන් ශරීරයක් තිබුණත්, වාහනයක් තිබුණත්, තමන්ට රැකියාවක් තිබුණත්, අම්මා තාත්තා හිටියත්, ඊයන් එන්නේ නැව වයස වැඩි වෙන්නේ නැහැ. ඊයන්ගේ එන්නේ නැම නිරෝගී භාවය වැඩි වෙන්නේ නැහැ. එන්නේ නැ මේ කට්ටිය ලස්සන වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පොසිටිව් නෙගටිව් පැත්තට යන්නේ. එතකොට ඒකෙන් අනිත් පැත්තට යන මාවත තමයි තමන්ගේ මනසට සතුට ලැබෙන පැත්ත තමයි දැන් මේ තමන් ප්‍රැක්ටිස් කරන්න යන්නේ. එතකොට තමන්ගේ මෙන්න මේ ශ්‍රද්ධාව නිසා තමන් මේ ධර්ම හැසිරීමට ප්‍රමුඛත්වයක් දෙනවා. මෙන්න මේක තමයි පිළිතුරු ඇත්තටම ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ ශ්‍රද්ධාවත් එක්කම තමන්ට ධර්මයේ දැඩි වීරියක් ඇතිවන්නට ඒ වීරිය තුලින්ම නැවත සතුටක් ඇති වෙනටත් හේතු වෙනවා. දැන් බොජ්ජංග වල බලන්න. සති සම්බොජ්ජංග ඇති වෙනකොට ධම්ම විජ්ජේ සම්බොජ්ජංග ඇති වෙනවා. ධර්මයට අතිමසන හැඟීමක් ඇති වෙනවා. විමසන විමසන වීර්ය සම්බොජ්ජංග ඇති වෙනවා. වීර්ය යොදනකොට පීති සම්බොජ්ජංග හට ගන්නවා. පස්සද්ධිය හට ගන්නවා. එන්නේ එන්නම ආධ්‍යාත්මික සතුට ප්‍රීතිය ඇති වෙනවා. මේ දහම් මඟ තුර තමන් ඉදිරියට යනකොට ඇයි ඒක හේතුව එන්න එන්නම තමන්ගේ හිත අවිද්‍යාවෙන් පිරිසිදු වෙනවා අවිද්‍යාව දුරු වෙනවා එපමණට අපි ලෝකෙට තියෙන ඇලීම සහ ගැටීම කියන දෙක කෙමෙන් අඩු වෙනවා මෙන්න මේ දහම තුල පින්නතුනේ ඔහු ටිකෙන් ටික මෙන්න මේ සතර සතිපට්ඨානෙ වඩන්නට පෙළඹෙනවා ඔහුට මේ ගමන් මාගේ යන්න ඕන මොකද්ද කියන එක දැන් ටිකෙන් ටික තේරෙනවා. ඒ තේරුම් ගැනීමත් එක්කම බුදුහාම දේශනා කරනවා විනයිය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන කාරණා. මේක ඉතාම වැදගත් සූත්‍රය ආරම්භෙදිම මේක තියෙන්නේ. ලෝකේට තියෙන දැඩි ආසාවක් දැඩි ගැටීමක් දුරු කරගන්නට ඕන. අවිජ්ජා දෝමනස්ස කියලා. අවිද්‍යා කියන්නේ සාමාන්‍ය ලෝභය නෙවෙයි. ග්‍රීඩ් කියන එක දැඩි ලෝභය කියන එක. කියනට දෝමනස්සන් කියන්නේ අනිත් අයත් එක්ක තියෙන නිතර ගැටුම, ගැටීම, විරසක බව, තරහ යන ගතිය. මෙන්න මේ දෙක අඩු කරගන්න තමයි අපි එක පැත්තකින් දන් දෙන්නේ, සිල්වත් වෙන්නේ, මෛත්‍රී භාවනා කරන්නේ. මෙන්න මේ අර දැඩිවම තියෙන ඇලීම සහ ගැටීම දෙක අඩු කරගන්න. අන්න ඒ සුදුසුකම් ටික සපුරා ගන්න කෙනා ඊළඟට යනවා ඔබට දැන් ටිකෙන් ටික මේ සතර සතිපට්ඨානෙ පුරන්නට හෝ පෙළඹෙනවා. එහි ගිහිල්ලා ටිකෙන් ටික දැන් යන්නේ තමන්ම ගවේෂණය කරන්නයි මේ යන්නේ. ඇත්තටම එකක් හැකේක තියෙනකොට ශරීරයක් පේනකොට අපට හට ගන්නා වූ මේ අවිද්‍යාව දුරු වෙන විදියට ටිකෙන් ටික ඇත්තටම මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? මේ ජීවිතය අභ්‍යන්තර යථාර්ථය මොකද්ද කියලා අපි ටිකෙන් ටික මේක බුරුල් කරලා බලනවා. ටිකෙන් ටික අපි බෙදලා බලනවා. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉමස්මින් යේම බයනමත්තේ කලේබරේ සසන්නේමි. ලෝකංච පඤ්ඤේමි. ලෝක සමුදයංච පඤ්ඤේමි. ලෝක නිරෝධංච. ලෝක නිරෝධගාමිනී පටිපදන්නේ කියලා. මහණෙනි මේ මබයක් පමණ වූ සංඥා සහිත වූ සිත සහිත වූ මේ ශරීරය තුළම මම ලෝකයක් පනවනවා. ලෝක නිරෝධයත් ලෝක සමුදයත් ඒ සමුදයට මාවතත් මෙන්න මේ තුනම හතරම චතුරාර්ය සත්‍යම පනවන්නේ මේ ජීවිතය තුළ කියලා. මේ පැහැදිලි වන දෙයක් තමයි සම්පූර්ණ දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ අවිද්‍යාව දුරු කිරීම. සම්පූර්ණම අවිද්‍යාව දුරු කිරීම කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතේට වෙන ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන අන්න ඒ ජීවිතයේ අර්ථයට සක්‍රීය ලෙස අවදීන් මුහුණ දීමයි ධර්මය කියලා කියන්නේ. මෙන්න මේ ගමන් මාර්ගයේදී පළවෙනි පියවර තමයි අපි දන්න දේෙන් නොදන්න දේට යන්නේ ටිකෙන් ටික. අපි මුලින්ම සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ කියලා කියන්නේ මහා සාගරයේ වගේ ටිකෙන් ටික ගැඹුරට යන දෙයක් කියලා. අන්නේ ගැඹුරට යන දෙය පිළිබඳව අපි සරල දෙයින් තමයි බුදුදහම පටන් ගන්න. පළවෙනි පියවර තමයි අපේ ශරීරය අවබෝධ කර ගැනීම. මේ භෞතික පැත්ත තේරුම් ගැනීම. ශරීරයට මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න එක. ඇත්තටම ජීවිතයක් කියලා කියන්නේ මොකද්ද කියන එක. දැන් අපිට හිතෙන්නේ මේ බාහිර පේන භෞතික ශරීරයේ ජීවිතය කියලානේ. සම්පූර්ණ ජීවිතය කියලා අපි හිතන්නේ මේ සම්පූර්ණ බාහිර ශරීරය. නමුත් ටිකෙන් ටික විමසලා බලනකොට පේනවා මේකට වඩා ගැඹුරු ජීවිතයක් තියෙනවා කියලා. සාමාන්‍ය ගැඹුරු දර්ශනයකට යන්න ඕනේ නැහැ. සාමාන්‍ය බලන දැන් තමන්ගේ ළඟ ඉන්න යාළුවෙක් ඉන්නවා කියමු. දැන් මම මෙතන ඉන්නවා කියමු. දැන් ඔබ දැනට හිතන්නේ මේ හාමුදුරුවෝ කියලානේ. මේ හාමුදුරුවෝ පිටස්තර ඉන්නවා, මේ හාමුදුරන්ට මන් ඉන්න ඕන, පොඩ්ඩක් අසරදරයක් කරන්න හොඳ නැහැ. හිතරි දෙන මුකුත් කරන්නවත් හොඳ නැහැ එහෙම කියලා හිතන්නේ. දැන් සම්පූර්ණයෙන්ම මේ ශරීරය තමයි ඔබ මේ හාමුදුරුවෝ කියලා හිතන්නේ. හැබැයි සුළු මොහොතකින් මම මෙතනම අපවත් වුණොත් මොකද වෙන්නේ? අර ඔබේ තිමිච්ච සියලුම විශ්වාසනීයත්වය මේ ශරීරය සම්බන්ධයෙන් තිමිච්චක නැති වෙනවා. කලින් ඇතැම් විට ඉදිකට්ටකින්වත් අනින්න කැමති නොවෙච්ච ඔබ ඇතැම් විට එම්බන් කරන්න කියලා ඔබම සල්ලි දෙන්න පුළුවන්. මගේ ගානේ හාමුදුරන්ගේ දේහය එම්බන් කරන්න කියලා. මගේ ගානේ හාමුදුරන්ගේ ශරීරය ආදාහනය කරන්න කියලා ඔබ කියයි ඇතැම් විට. පින්නතුනි බලන්න මේ ඇති වෙච්ච වෙනස. එහෙනම් පින්නතුනි අපි මේ භෞතික හිතනවට වඩා දෙයක් තියෙනව නේද ජීවිතය කියලා කියන්නේ. එතකොට ඔබ දැන් මේ පණ තියෙන වෙලාවේ හිතන් ඉන්න එකයි මරණයෙන් පස්සේ සිදුවෙච්ච එක ඇතරම දෙකක්ද? දැන් ඔබ මේ ශරීරයේද මේ ජීවිතය කියලා හිතාගෙන ඉන්න දෙයම තමයි මරණයෙන් පස්සේ ඇතරම සිද වෙලා තියෙන්නේ. දැන් යම් ස්වභාවයක් නම් ඒ ස්වභාවයම තමයි මරණයෙන් පස්සේ මගේ තියෙන්නේ. නමුත් ඔබේ හිතෙන් තමයි දැන් මේක පණ තියෙන වෙලාව, දැන් මේක මැරිච්ච වෙලාව කියලා වෙන් කරගන්නේ අපේ හිතෙන්ම. සම්පූර්ණ බාහිර ශරීරයකට ජීවය දෙන්නේ අපේ හිතෙන්. එතකොට මෙන්න මේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා තමයි සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ. එතකොට මෙන්න මේ ගමනේදී පළවෙනි පියවර තමයි කය අවබෝධ කර ගැනීම නම් වූ ගමන. ඒකට කියනවා කායේ කායනුපස්සී විහෙරති කියලා. මේ ශරීරයක වන්නේ මොකක්ද කියන එක ශරීරයේ විවිධ ප්‍රභේද වලින් වෙන් කර කර බලනවා. ඒකේ පළවෙනි පියවර තමයි හුස්ම ගැනීම පිට කිරීම දැස බලන හොඳට. ඒත් එක්ක මේ ශරීරය කියන්නේ පුද්ගලයෙක් සත්‍යයක් නෙවෙයි. ඇත්තටම මේකේ ක්‍රියාකාරීත්වයක් විතරයි, මේක ස්වභාවයක් විතරයි කියන එක ටිකෙන් ටික අපි අවබෝධ කරගන්න සූදානම් වෙනවා. එතකොට මුල්ම පියවර තමයි හුස්ම ගැනීම හා පිට කිරීම ගැන ටිකෙන් ටික අපි හිත තියාගන්නවා. මුලින් තමන්ගේ ශරීරය ගැන මේක කරන්නේ. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වීම ගැන, පිට වෙනකොට පිටවීම ගැන සම්මදවර සිහිය පිටවාගෙන ඉන්නවා. ඒ සිහිය පිටවීමත් එක්කම අස්ති කායෝතිවා පනස සති පච්චු පටිතා හෝති නැචකින්ති රෝගේ උපාධිය තිකෙන මටමන ටිගෙන්ට කියනවා. මේ ශරීරයක් තිබුණට මේක ඇලෙන්න දෙයක් නෑ කියල ටිකෙන්ටික තේරෙනවා. ආනාපානසතියෙන් පටන් ගන්න මේ ගමන ඊට පස්සේ ඉරියාපත විදියට ඇවිදීම, හිටගෙන සිටීම, ඉඳ ගැනීම, සැතපීම කියන මේ ඉරියාව හතරක ක්‍රියාකාරීත්වයක් නේද මේ ශරීරය කියලා තව ටිකක් ගැඹුරින් බලන්න. ඊට පස්සේ තමන් උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්ද යනකම් කරන කටයුතු ටික. කෑම බීම ගන්න එක, ඇඳුම් පැනඳුම් අඳින පළඳින එක, තමන්ගේ ශරීර කෘත්‍යයන් කරන එක, තමන් කරන හැම වැඩක් ගැනම නෝනින් බලනවා. මේ ජීවිතය කියන්නේ මේ ක්‍රියාකාරීත්වයක් විතරක් නේද කියලා තමන් බලනවා. එතනින් නැවතෙන්නේ ඔහු තවත් ටිකක් ඉදිරියට ගිහිල්ලා ඔහු බලනවා පටික්කුල මනසකාරී විදියට මේ ශරීරයේ තියෙන කෙස් ටික, ලොම්, නිය, දත් මේවා හිතින් වෙන් කර කර බලනවා. මේ පුද්ගලයා කියන්නේ ඇත්තටම මේ කෙස් ටිකද, දත් ටිකද, හමද, ලේ ටිකද, සැරව ටිකද, මේ ආදී එක එක කොටස් නොවනින් බලනවා. බලන්න බලන්න තේරෙනවා මේ ටික ඔක්කොම එකතු කරලා තිබ්බට ඇත්තටම මේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයිද කියලා තේරෙන ගන්නවා. තවත් ටිකක් ගැඹුරට යනකොට බලනවා ධාතු මනසිකාරයේ විදියට මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරකින් නේද? මේක හැර වෙන දෙයක් නෙවෙයි නේද මේ ජීවිතය කියලා කියන්නේ කියලා තවත් මේ පුද්ගලට ගැඹුරින් තේරුණා. මෙහෙම ගිහිලා අන්තිමට ඔහු බලනවා මොකද්ද මේ ඉන්න පුද්ගලයා ඕනම මොහොතක මරණයට පත් වෙන්න පුළුවන්. මරණයට පත් වුණාට පස්සේ මේ මනසින් සිතින් මේ ශරීරය ක්‍රියාත්මක කරන පාලනය නැති වෙනවා. ඊට පස්සේ මේක දර කැබැල්ලක් වගේ ටිකෙන් ටික මේ යථා ස්වභාවයෙන් වෙනවා. උද්දුමාතක විනීලක විපුබ්බක පිච්චිද්දක විඛායිතක විකිත්තක හතවිකිත්තක දෝහිතක පුලවක අට්ටික ආදී වශයෙන් ටිකෙන් ටික මේ ශරීරය නිකන් එම්බාම් නොකර ආදාහන නොකර තිබුණොතින් මේ ශරීරයට වෙන ස්වභාවය හොඳට නොනින් බලන්න බලන්න බලන්න මොකද වෙන්නේ මේ තැනට එන්නෙන්නම පේන්න ගන්නවා ඇත්තටම මේ අපි මගේ දරුවා මගේ ස්වාමි පුරුෂයා මගේ භාර්යාව අම්මා තාත්තා කියලා නොඑක් විදියට දැනුම් කරගෙන හිටියට මේක ඇත්තටම මේ භෞතික ස්වභාවයෙන් හැදිච්ච සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් විතරක් නේද ඒ වගේම මේක මේ මහ පොළොවෙන් හටගත්තු ආහාර නිසා කර්ම බීජයට අනුරූපව එක එක විදියට මේක සංවර්ධනය වෙච්ච දෙයක් නේද කියලා උට කියන්න ගන්නවා අපේ මේ ශරීරය හැදුනේ ප්‍රතිසන්දි විඥානයට අනුව මේ ආහාරය ඒකරන් සිදීමේ ප්‍රතිඵලයක් විදියට අපේ ගෙදර අපිත් එක්කම එකට ගෙදර කීප දෙනෙක් හිටියා අපේ අම්මා තාත්තා හිටියා අයියේ ලංකලින් නැති ගෙදරම බල්ල බලලින් නැති නේද පෝසා බලලා ගෙදරින් නැති ගෙදර ගිරවෙක් සැලකිනෙක් නැති ඇතැම් විට ඔක්කොම වටම එකම ගෙදර උයන දේවල් ටිකෙන් තමයි දුන්නේ නේද එකම කෑම ටික තමයි කාටවත් බෙදලා ගියේ නමුත් ඒ සත්‍යාගයේ මනසේ ස්වභාවය අනුව ඕම් ඒවා ජීර්ණය කරගත් විදිය ප්‍රතිඵල ආපු විදිය වෙනස් නමුත් එහෙම වෙනස් වුණා මේකේ තියෙන ස්වභාවය කාටවත් පොදුයි ඒ තමයි අවසාන වශයෙන් ගත්තොත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ක්‍රියාකාරීත්‍ය තමයි අපි මේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේකෙන් අපට ටිකක් ජීවිතය ගැන යම්කිසි දුරකට අවබෝධයක් ඇති වෙනවා. මෙතනින් තමයි ටිකෙන් ටික මුලදී කය ගැන බලනවා. ඊට පස්සේ වේදනා ගැන බලනවා. ඊට පස්සේ සිත ගැන බලනවා. ඊට පස්සේ ධර්ම හැටියට සඳහන් වෙන සංඥා චේතනා ටික බලනවා. මෙන්න මේ විදියට ටිකෙන් ටික බැලීමේ ප්‍රතිඵලයක් තමයි අපේ ජීවිතයේ තේරුම් ගැනීම කියලා කියන්නේ. ඒ තේරුම් ගැනීම අවසාන ප්‍රතිඵලය තමයි. අවසානට අපට තේරුම් ගන්න තියෙන්නේ ජීවිතය කියන්නේ එක සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ සිතුවිලි මාත්‍රයක් කියන්නේ නිකන් දෙයක් නෙවෙයි. සිත විතරක් තනියම ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ පංචවෝකාර භවවල. අපි අද ඉන්න සත්‍ය ස්වභාවය තමයි රූප වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ පංචකය ඒ මොහොතේ හටගෙන යම තමයි ජීවිතය කියලා කියන්නේ. ඒක හටගෙන එතනම නිරුදන ආකාරය අපි දකිනවා. හැබැයි අපි දකින්නේ ඒක ඇතැම්ට සිත්තර ගාන ධ්‍යාන පස්සේ තමයි මේක පේන්නේ. ඇතැම් විට හැට රූපයක් දැකලා ආ රූපයක් තියෙනවා හා හොඳයි ඊට පස්සේ හිතනවා අනේ ඔය අනිත්‍ය තමයි කියලා භාගයක් ගිහිලා ඉතින්. එතකොට මුලදී වෙන්නේ තමන්ට යම් කිසි විදියක අවිද්‍යා සාගතව චිත්තවේතියක් පටන් ගත්ත නම් ඒක මැදදී නවතින්නේ නැහැ. ඒ හට ගන්න එක ඉතාම ක්ෂණික වේගයෙන් අදාළ චිත්තවේති සංඛ්‍යාව ගිහිල්ලා තමයි නිවාරපත් වෙන්නේ. අපි සිහියෙන් නොනින් අපි මොකද කරන්නේ? සිහියෙන් සා නොනින් අපි කරන්නේ අර අවිද්‍යා සාගත යන චිත්තවේති වල සංඛ්‍යාව කවුන්ට් එක අඩු කරන එකයි කරන්නේ. අඩු කර කර ඒ අවිද්‍යා සාගත සිතවිල්ල තුල ගිහිල්ලා බාහිර රූප ශබ්ද ආදී මුලා වෙන ගතිය ටිකෙන් ටික අඩු කිරීමයි මුලදී කරන්නේ. ඒ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි Tamanට ටිකෙන් ටික ඇහැට රූපයක් දැක්කට පස්සේ හිතනවා නේ මට රාගයක් ඇති වුණා නේ මම මේකේ පස්සේ යන්න හොඳ නැහැ නේ මං ශ්‍රාවකෙක් නේද කියලා Taman ඒ දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මුලදී අපි බලන්නේ මොළදියට බලන්නේ නිරුද්ධ වෙච්ච සිතුවිල්ලක ස්වභාවය බලන්නේ අපි. ඊයර මොලේ උදාහරණයක් කිව්වේ ටෝච් එකක් ගන්න විදිය. නැත්නම් වාහනයක් යන විදිය. නිතරම තමන් ඉදිරියේ හිටියට තමන් පොළොවේ පය ගහලින් අතීතේ ඉන්නේ. ඔබ මම මේ කියන දේ තේරුම් ගන්න අතීත අධ්‍යක්ෂකම තුල. නමුත් අපට තේන්නේ මේක අපි වර්තමානය තුළම ඉන්නවා කියලා තමයි හිතන්නේ. ධර්මයේ තුලින් කරන්නේ මෙන්න මේ අතීත අධ්‍යක්ෂයන් වලට මුලා වෙන ගතිය ටිකෙන් ටික අඩු කරන විදිහේ ප්‍රඥාවක් අපට ලබා දීමයි කරන්නේ. ඒක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි මුලදී ආධ්‍යාත්මික ශරීරයේ මේ උස්මාදී බලනවා. ඊට පස්සේ බහින්දා වාසයේ කාණපස්සේ වෙද්දී බාහිර ශරීරයක් මේක නේද වෙන්නේ කියන එක දකින මොල් කායයේදී. ඊට පස්සේ අතීතය බලනවා, අනාගතය බලනවා, දුර ඒවා, ළඟ ඒවා, හීන ඒවා, ප්‍රණීත ඒවා, සුකුම, ඕලාරිකාදී වශයෙන් විවිධ න්‍යාය වලට දමදම මෙහි තියෙන නිර්ක්ෂක බව අපි බලනවා. ඒ බැලීමේ අවසාන ඉහළම ප්‍රතිඵලය තමයි දෙක්කේ දෙක්කම සංවිධියට ඒ මොහොත තුළම අර කිංසුකෝම සූත්‍රය දැක්වෙන විදිහට සමත විදර්ශනා නැමැති දූත යුවල විසින් සතිය නැමැති දොරටු පාලයක් තුලින් ඇතුළු වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පාර දිගේ සතර මංහන්දියේ ඉන්න මුරකරුවා නගර කිමියා නැමැති විඥාණයට පණිවිඩේ දීලා ඒ මාර්ගෙම යන පුළුවන් විදියට වෙනත් මාර්ගෙට ගිහිලා අතරමං නොවන විදියට අපි සිහි නොවන දිනු කිරීම තමයි අවසාන ප්‍රතිඵලය දක්වා තිබෙන්නේ. හැබැයි එතෙන්දී අනකන් අපි අතෙමිට වෙන පාරවලින් මගේ හැරි යනවා, ආයෙ එළියට ගන්නවා අපේ හිත. මුලදී වෙන්නේ නැහැ. ඇසෙන් රූපයන් දැක්කහම, කනෙන් ශබ්දයක් ඇහුවාම ඇතැම්මිට අපිට හිතෙන්නේ මේ අහන දකින්න එක බලන්නත් පුළුවන්, දැන් ඇසෙන් රූපයක් දකිනවනම් ඒක අල්ලන්නත් පුළුවන්, ඒක ගඳ සුවඳත් බලන්න පුළුවන් කියන අනිත් ආයතනට අපි ගැටගාලා බලන්න මොළදී. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඒක අපිට එකපාරේ අවිද්‍යාව දුරු කරගන්න බෑ. නමුත් ධර්ම තුල ඉන්න කාලය වැඩි කරන්න මේ මුලාවේ ස්වභාවයෙන් ටිකෙන් ටික අපි දුරු වෙනවා විතරක් නෙවෙයි. ඒ කර්ම චක්‍රයෙන් ටිකෙන් ටික නිදහස් වීමත් එක්කම තමන් අනිත් පැත්තෙන් විමුක්තියට, කෙලෙස් වල මිදීමට, දුකෙන් නිදහස් වීමට තමන් ටිකෙන් ටික පත් වෙනවා. අනේ ගමන තුර යන මේ මාර්ගයේ අපි ටික වේලාවක් කායන පස්සනා වඩමු. ඉතින් ඊටාම සරල දෙයකින් අපි පටන් ගනිමු. කායන පස්සනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකේ පියවර 6ක් දේශනා කළා. ආනාපාන සතිය, ඉරියාපත, සංඥාන්නේ, පටිපෝල මනසිකාරය, ධාතු මනසිකාරය, නව සීලදින කියලා. වෙනත් විදිහකින් කියනවා නම් ආස්වාස් ප්‍රස්වාස කිරීම, තමන්ගේ සතර ඉරියව්, තමන් කරන වැඩපළ, තමන්ගේ ශරීරයේ තියෙන කෙස් ලොම් ආදී දෙතිස් කුණප, තමන්ගේ ශරීරයෙන් සකස් වෙලා තියෙන ප්‍රයිමරි ෆන්ඩමෙන්ටල් තින්ස් මේ වගේ දේවල් සිහි කිරීම, ඊළඟ මරණයෙන් පස්සේ බුද්ධමාතක විනීලකාරී වශයෙන් ටිකෙන් ටික මේ ශරීරය අපිරිසිදු තත්ත්වයට පත් වෙලා ටිකෙන් ටික ඇටසැකිලි දූවිලි දක්වා පත්තරා හැරෙනවලින් දැකීම දක්වා කියන මෙන්න මේ විදිහට බලනට අපට බුදුරජාණන් වහන්සේ පුරුදු කළා, අනුශාසනා කළා. දැන් අපි ටික වේලාවක් ඒ සඳහා අපේ සිත යොමු කරගනිමු. පින්නතුනේ සඳහා සෝදානම් අලෙ පින්නතුනේ තමගේ ශරීරය ඊටාම සැහැල්ලුවෙන් තියාගන්න ඍජුව වම් අත උඩින් දක්නවත තියාගෙන දැන් අපි සතර සතිපට්ඨානෙහි කායानुපස්සනාව ගැන ටික වේලාවක් මෙනෙහි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ශරීරය ගැන මද වේලාවක් හොඳට සිහියෙන් ඉන්න. තමන්ට දැන් දැනෙන්නේ හුස්ම ගැනීම හා පිට කිරීම පමණයි. නාසය ආශ්‍රිතව හොඳට සිත වර්තමානයත් එක්ක තියාගන්න උත්සාහ කරන්න. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් පිළිබඳව හොඳට සිහිය පවත්වා ගනිමු. දීර්ඝව හුස්ම ඇතුළු වෙන පිට වෙන විට දීර්ඝව හුස්ම ඇතුළු වීම පිටවීම ගැන හොඳ අවධානයෙන් ඉන්න. කෙටියෙන් හුස්ම ඇතුළු වෙන පිට වෙන විට ඒ ගැනත් හොඳව සැලකිල්ලෙන් අවධානයෙන් ඉන්න. මගේ සම්පූර්ණ අවධානය නාසය ආශ්‍රිතව පවත්වා ගනිමින් හුස්ම ඇතුළු වීම පිටවීම ගැන සිහිය වඩමු. තමගේ හුස්ම ඇතුළු වීමේ සිට සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයෙන් ඉන්නට සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමේදි සික්ඛති. නාසය ආශ්‍රිතවම හිත තියාගනිමින් ඒ සම්පූර්ණ හුස්ම ඇතුළු වීම පිටවීම ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නට. මේ විදිහට හුස්ම ගැන අවධානයෙන් ඉන්න විට ඒ සම්පූර්ණ හුස්ම රැල්ල ටිකෙන් ටික සංසිඳන ආකාරය අවධානයෙන් දකින්න. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිතාමි විසිකති. හුස්ම ගැනීම පිටකිරීම නම් වූ මේ කය සම්පූර්ණයෙන්ම සංසිඳන ආකාරය හොඳට නුවණින් දකින්න. මගේ ශරීරය කියලා කියන්නේ මේ හුස්ම ඇතුළු වීම පිටවීම නම් වූ ක්‍රියාකාරීත්වය නේද කියලා මට නුවණින් දැනෙනවා. මේ හුස්ම ක්‍රියාකාරීත්වය මත සිදුවන මේ ජීවිත පැවැත්මට නේද මම මගේ කියලා සත්‍ය පුද්ගලයෙක් ඉන්නේ කියලා මම හිතාගෙන ඉන්නේ. මගේ අභ්‍යන්තර ශරීරය ගැන මම මේ විදිහට නොනින් දකිනවා. අජ්ජත්තන වාග්ගායේ කායනුපස්සේ විහෙරති. මගේ ශරීරය වගේම නේද අනිත් ශරීරවල කියලා කියන්නේ. එය ජීවත් වෙනවා කියලා කියන්නේ මේ හුස්ම ගැනීම හා පිට කිරීම කියන ක්‍රියාවලිය නේද කියලා මට දැන් හොඳට දැනෙනවා. බහිද්දාවා කායේ කායන් පස්සේ විහෙරති. මට කවුරු හරි කෙනෙක් සිහිපත් වුණොත්, කවුරු හරි කෙනෙක් මම දැක්කොත්, කවුරු හරි කෙනෙක්ගේ සංදේශයක් ඇහුණොත්, ඒ අයගේ ජීවිත කියන්නේ මේ වගේ හුස්ම ගැනීම පිට කිරීම නැමැති ක්‍රියාවලිය පමණක් නේද කියන එක මම සසඳා බලනවා. මේ ජීවිතය කියලා කියන්නේ සතර ඉරියව්වක් පැවැත්වීම. හිටගෙන සිටීම, ඇවිදීම, ඉඳගෙන සිටීම, සැතපීම කියන මේ කරුණු හතරයි මගේ ජීවිතය තුළ නිතරම සිද්ධ වන්නේ. දැන් මා මේ මොහොතේ වාඩි වෙලා ඉන්නේ. තව මොහොතකින් මම නැගිටිනවා. තව මොහොතකින් මම ඇවිදිනවා. ඊට පස්සේ මම සැතපෙනවා. ඉතින් මෙන්න මේ සතර ඉරියව්ව නේද මම ජීවිතය කියලා පවත්වන්නේ. මේකට නේද මම මගේ කියලා, සත්‍ය පුද්ගලයෙක් කියලා මම කෙලෙස් හදාගෙන ඉන්නේ කියන එක මට දැන් ඕනින් දැනෙනවා. මගේ ආභ්‍යන්තර ශරීරයේ ක්‍රියාකාරීත්වය, මම මේ විදිහට සතර ඉරියව්වක් නේද කියන එක මා දැන් දකිනවා. අඤ්ඤත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බාහිර කෙනෙක් මම දැක්කත්, කෙනෙක්ගේ සම්දයක් ඇහුණත්, කෙනෙක් ගැන සිතුවිල්ලක් පහළ වුණත්, ඒ හැම කෙනාගේම ජීවිතය කියන්නේ මේ සතර ඉරියව්වක පැවැත්මක් නේද කියන එක දැන් මට අවබෝධ වෙනවා. බහින්දාවා කායේ කායානුපස්සී විහෙරති. ලෝකේ සජීවී පුද්ගලයේ කොතනක හරි වෙත්නම්, සත්‍යයේ කොතනක හරි වෙත්නම්, ඒ හැම දෙයකම ක්‍රියාකාරීත්වය සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, ඇවිදීම සහ සැතපීම කියන මේ ඉරියව් හතරක පැවැත්මක් නේද කියන එක මට තේරෙනවා. සත්‍යයේ පුද්ගලයේ හැටියට ගත යුතු කිසිවක් මේ තුළ අන්තර්ගත වෙලා නැහැ නේද කියන එක මට හොඳට පසක් වෙනවා. අත්ථිකායෝ තිවා පනස්ස සති පච්චිපට්ඨිතා හෝති නච කිංකි ලෝකේ උපාදීයති. මේ අවබෝධය සමගම මා කිසිදු දෙයක් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන්, නිත්‍ය සපාත්ම වශයෙන්, සත්‍ය පුද්ගල සංඥාවෙන් මා ගන්නේ නැහැ. ඒ හැමදේම අනාත්ම වූ ක්‍රියාවලියක් පමණක් බව මා නුවණින් දකිනවා. මේ සතර ඉරියව්වක පැවැත්මක් නේද ජීවිතයක් කියලා කියන්නේ කියන එක මා අවබෝධ කරගන්නවා. මගේ ජීවිතය තුළ මා උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකොට නොයෙක් විදිහේ කටයුතු මා කරනවා. ආහාර පාන ගැනීම, දැනගිරන් දාන කිරීම, ශරීර කෘත්‍ය කිරීම, ශරීරයෙන් පිරිසුදු කිරීම ආදී මේ නොයෙක්දී ක්‍රියාවන් මා දිනපතා සිදු කරනවා. මෙලෙස ක්‍රියාවලිය මගේ ශරීරය ඇසුරෙන් කරතිය එම් මෙහෙවන සත්‍යයේ පුද්ගලයේ නිත්‍ය වශයෙන් නැති බව මට හොඳට තේරෙනවා. විඥානයේ පැවැත්ම නිසා ශරීරයේ මේ වගේ ක්‍රියාවලියක් සිද්ධ වුණත් ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් මේ තුල නැති බව මට හොඳට පසක් වෙනවා. මගේ ජීවිතය කියලා කියන්නේ මේ වගේ ක්‍රියාවලිය රසක එකතුවක් පමණක් නේද කියලා මගේ අභ්‍යන්තර ශරීරය ගැන මට අවබෝධය ලැබෙනවා. අඤ්ඤස්සන්වා කායේ කායනපස්සේ විහෙරති. පිටස්තර පුද්ගලයන්ගේ ජීවිත තුල සිදුවන්නේ මේ වගේම ක්‍රියාකාරීත්වයක් නේද කියන එක මට දැන් හොඳට තේරෙනවා. බහිද්දාව ආයේ කයන පස්සේ විහෙරති. පිටස්තර පුද්ගලයේ පිළිබඳව මට කිසියම් අත්දැකීමක් ලැබෙන හැම අවස්ථාවකදීමත් මගේ ජීවිතයේ මේ යථාර්ථය මා ඔබට සසඳා බලන්නට දක්ෂ වෙනවා. ඒ කිසිදු රූපයක සත්ව පුද්ගල සංඥාවෙන් සිත බැස නොගන්නාසේ මා ඊටාම් සිහියෙන් සානෝනින් කාලය ගත කරනවා. මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ කෙස්, ලොම්, නියල්, දත් සමාදී මේ කොටස් 32 එකතුකින් නේද? මේ කොටස් ටික වෙන් කරලා ගත්තොතින් සත්‍ය පුද්ගලය කියලා පනවන්න පුළුවන් දෙයක් නැහැ නේද කියන එක මට තේරුම් යනවා. මේ කොටස් 32 එකට එකතු වෙලා තියෙනකොට බාහිරට සත්‍ය පුද්ගලෙක් වශයෙන් අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, දරුවන්, සාහිභාර්යාව වශයෙන් මට පේනවා. ඇත්තටම ජීවිතයක් කියලා කියන්නේ මේ කොටස් 32 එකතුවක් නේද කියලා මට හොඳට දැන් තේරෙනවා. මගේ ජීවිතය ගැන, ශරීරය ගැන, මේ ක්‍රියාකාරීත්වය ගැන මා හොඳට කයෙහි කයනුව බලමින් වාසය කරනවා. අඤ්ඤත්තන්වා කායේ කායානුපස්සී විහෙරති. පිටස්තර පුද්ගලයන් ගැන මට කිසියම් අත්දැකීමක් ලැබෙන හැම අවස්ථාවකදීම ඔවුන් තුළ තියෙන මේ දෙතිස් ගුණපය මා හොඳට සිහියෙන් දකින්නට දක්ෂ වෙනවා. ඒ කොටස් මා නුවණින් වෙන් කළ බලනකොට මට බාහිර කෙනෙක් තුළ ආත්ම වශයෙන්, නිත්‍ය වශයෙන් පුද්ගලයේ හැම නොවෙනසේ කෙලෙස් හට නොගන්නාසේ මා හොඳට මේ කායන පස්සනාව තුළ මගේ සිහිය හා නුවණ පවත්වා ගන්නවා. මහින්දාවා කායේ කායානුපස්සී විහෙරති. අභ්‍යන්තරෝ බාහිර වශයෙන් කිසිදු දෙයක් තුළ සිත බැස නොගන්නාසේ තෘෂ්ණා දෘෂ්ටිමාන ප්‍රපංච හට නොගන්නාසේ මායිකාම සිහියෙන් මගේ හිත පාත්වා ගන්නවා. නැචකින්චි ලෝකේ උපාදියති. කයක් පමණක් තියෙන එහෙත් උපදිවසෙන් ගත හැකි කිසිවක් මේ තුල නැති බව මට මැනවින් පසක් වෙනවා. මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ සතර මහා භූත රූපවල එකතුවක් විදියට. ශරීරයේ පඨවි දැඩි ගතිය, ආපෝ වැගිරෙන ගතිය, තේජෝ රස්නේ සහ සීතල, වායෝ සුලඟ නැත්නම් වාතය කියන මේ හතරක එකතුවකින් නේද මගේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයක් නැමුණු තැනක කයක් කියන කයල තිබුණත් මේ කය තුළ සත්‍ය පුද්ගලයෙක් වශයෙන් ගත හැකි කිසිවක් නැති බවත්, නිත්‍ය වූ කිසිවක් නැති බවත් මට හොඳට පසක් වෙනවා. අභ්‍යන්තර ශරීරය ගැන මා හොඳ අවධානයකින් සිහියකින් සහ නුවණින් පස් වෙනවා. අඤ්ඤත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මට කිසියම් පුද්ගලයෙක් පිළිබඳ වන්දනීමක් ලැබෙන හැම අවස්ථාවකදීම ඒ පුද්ගලයා කියලා කියන්නේ ස්ථිර පුද්ගලයේ සත්‍ය නොවේ, ආත්ම වශයෙන් ගත හැකි දෙයක් නොව එයත් මේ සතර මහා භූත රූපවල එකතුව ක්‍රියාකාරීත්වයක් නේද කියලා මට හොඳට තේරෙනවා. මහින්දහා වාකායේ කායානුපස්සී විහෙරති. අභ්‍යන්තර හා බාහිර යන කයවල් දෙක ගැනම මේ අවබෝධය නිසා මේ ලෝකේ පැවැත්ම සත්‍යංගයේ පැවැත්ම කියලා කියන්නේ සතර මහා භූත රූපවල එකතුවක් පමණක් නේද කියන අවබෝධයත් සමගම කිසිවක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්න නැතුව මගේ හිතේ කෙලෙස් වලින් මා මුදවා ගන්නවා. අත්ථකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති නච කිංචි ලෝකේ උපාදීයති. මගේ මේ ශරීරය මනසත් සමග ක්‍රියාත්මක වීමේදී ශරීරී සක්‍රිය ජීවිතයක් සේකෙනුනා. මේ භෞතික ශරීරයේ සිත නිරුද්ධ වීමත් සමගම ඉවත ගන්න දරකැබැල්ලක්සේ මේක ක්‍රමයෙන් පිරිසිදු අපිරිසිදු බවට දිරාගත් වීමට පත් වෙනවා. ටිකෙන් ටික මේ ශරීරයේ ඉදිමිලා නිල් වෙලා ලේසරව වැගිලා පණුව දාලා කැලිවලට වෙන් වෙලා ඇට කටු ඉවත් වෙලා සම ටිකෙන් ටික වීලිලා ගිහිල්ලා මේ මගේ ශරීරයේ ඇට සැකිල්ලක් වන ආකාරය මා හොඳට නුවණින් දකිනවා. ජීවිතේ මහා බලපොරොත්තු තියාගෙන හිටිය මේ ශරීරය කවදා හෝ දවසක මරණයෙන් පසු මේ යථාර්ථයට අනිවාර්යෙන් පත් වෙන දෙයක් නේද? මේ ඇට සැකිල්ලන් බවට පත්ව මහා පොළොවේ වැලි දූවිලි කැට බවට පත් වෙන ස්වභාවයක් නේද මාද පරිහරණය කරන්නේ කියලා මම මනවින් දකිනවා. ආධ්‍යාත්මික ශරීරය ගැන මා නුවණින් කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. කායේ අඤ්ඤත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බාහිර පිටස්තර පුද්ගලයෙක් මට සිතට සිතුන ඇසර දැක්කත් කනට සම්බියක් ඇහුවත් ඒ හැම දෙනාගේම ශරීරයත් මේ වගේ දිරාවට පත්වන ස්වභාවයුක්ත නේද කියලා. ඒ හැම ශරීරයක්ම වැලිකට දූවිලි බවට පත්වන ස්වභාවයක් අත්කරගෙන සිටින දෙයක් නේද කියලා ක්ෂණිකව දකින්නට මා දක්ෂ වෙනවා. බහින්දාවා කායේ කායානුපස්සී විහෙරති. මගේ ශරීරය ගැන, පිටස්තර ශරීරය ගැන මට මේ ලැබෙන අවබෝධය සමග කිසිවක් ගැන මගේ හිත බැස නොගන්නාසේ මම සිහස නෝන තුල මනරේ මගේ ජීවිතය පාත්වා ගන්නවා. කය පමණක් නේද මේ ජීවිතය කියන්නේ? එයත් වෙනස් වෙන ස්වභාවයකට දෙයක් නේද? එහි කිසිවක් උපදිවස්සේ තෘෂ්ණා දෘෂ්ටි මානවසේ ප්‍රපංච වශයෙන් ගත හැකි කිසිවක් කියතුර නැහැ නේද කියලා මට මැනවින් අවබෝධ වෙනවා. අත්ථේ කායෝති වා අනස්ස සතේ පච්චෝ පඨිතා හෝති නච කිංචි ලෝකේ උපාදීයති. ශරීරය ගැන මා මේ විදිහට සිහි පිටවා ගනිමින් ඒ ශරීරයේ හැම මොහොතෙම හේතුඵල සිද්ධාන්තය මත හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් දෙයක් නේද කියලා මා දකිනවා. ආහාර ප්‍රත්‍ය කොට ඇති සතර මහා භූත රූප ඇසුරු කළ තින මේ දේ ආහාර ප්‍රත්‍ය හටගෙන ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන ආකාරය මා මනමින් දකිනවා. හැම මොහොතම මනස ආදී සෙසු ධර්මතාවල එකතුවකින් යුතුව මේ ශරීරය හටගෙන නිරුද්ධ වන ආකාරය මා මනමින් පසක් කරනවා. එක සල්ප මොහොතක්වත් මෙය මා කැමතිසේ නිශ්චලව ඉස්තිරව තියා ගැනීමට බැරි බව මා දැක්මනින්ම දකිනවා. හැම මොහොතක් තුළම ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා වූ මේ රූප කලාප ක්ෂණිකව හටගෙන නිරුද්ධ වන ආකාරයක් දකිනවා. ඒ කිසිදු දෙයක ඇලෙන්න ස්වභාවයක් නැති බව මා හොඳින්ම දකිනවා. මේ ශරීරයේ හුස්ම දෙතිස් කුණක මේ ආදී හැම දෙයක්ම හැම මොහොතේම හටගෙන නිරුද්ධ වන ක්‍රියාකාරීත්වයක් බව මා මනමින් දැකීමත් සමගම ඒ කිසිදු දෙයක් ගැන මගේ හිත දැන් පිළිටන්නේ නැහැ. මේ අවබෝධය තුළම මා නැවත නැවත සිත පවත්වා ගන්නවා. හට ගැනීම දකිනවා, වැයවීම දකිනවා. හට ගැනීම සහ වැයවීම දෙකම මා දකිනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති. වය ධම්මානුපස්සී විහෙරති. සමුදය වය ධම්මානුපස්සී විහෙරති. නච කිංචි ලෝකේ උපාදීයති. සතර සතිපට්ඨානයෙන් කායනුපස්සනා කොටසයි අපි මේ වැඩුවේ. අපි බොහෝ විට සතිපට්ඨාන සූත්‍රය අහලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ බොහෝ වාර ගණනක් අපි සංඥානක් කරලා තියෙනවා නේද? පින්නතුනි අපි මේක වඩනකොට තමයි තේරෙන්නේ අපේ ජීවිතයේ කොච්චර නම් මේ සතිපට්ඨාන සූත්‍රයට සමීපද කියලා. බොහෝ විට අපි ජීවිතයේ සමහරට පාළුවෙන් ඉන්නවා කියලා කියනව නේද? කම්මැලි කියලා කියනවනේ. යාළුවෙම නැති වුණාම. පින්නතුනි අපි මේ සතර සතිපට්ඨානේ වඩන ගුරුනෝ තියෙනවා. අපේ විවේකයේ තමයි අපේ ලොකුම සතුට බවට පත් වෙන්නේ. අපිට නිතරම වඩන දෙයක් තියෙනවා. අපිට නිතර හැකවරණයක් පිළිසරණක් තියෙනවා. අපේ ජීවිතයේ ස්ථීරිත බවට පත් වෙන්නේ නැහැ. අපේ ජීවිත පරිපූර්ණ ජීවිත බවට පත් වෙනවා විතරක් නෙවෙයි බාහිර කෙනෙකුට අපව පාලනය කරන්න බැරි වෙනවා. බාහිර මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. බාහිර දේවල්ට අපි දෙන වටිනාකම් එන්නෙම අඩු වෙනවා. අපිට දැන් ලස්සන කෙනෙක් දැක්කොත්, වටිනා වාහනයක් දැක්කොත්, යම්කිසි විද්වතෙක්ගේ දේශනයක් ඇහුවොත් අපිට බොහෝ විට ඒවා හරිය වටිනා දේවල් කියලා හිතෙනවනේ. ඒ හිතෙන්ම පින්නතුනේ අපේ අභ්‍යන්තරයේ තියෙන මේ අඩුව නිසා. දහම තුළින් අපි පිරිසරණ සලසා ගත්තොත් මේ රැකවරණය සලසා ගත්තොත් අපි බාහිර අයට නොසලකා හරිනව නෙවෙයි. නමුත් අපට අපේ ජීවිතය ගැන මීට වඩා වටිනාකමක් අපට ලැබෙනවා. අගය කිරීමක් ලැබෙනවා. අපි මීට වඩා ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා. මීට වඩා අපි ජීවිතයේ සතුට ලබනවා විතරක් නෙවෙයි. බාහිර භෞතික ශාරීරික මත අපේ යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනකොට බාහිර රූප තුලින් අපි වෙහෙසට පත් වෙන ගතිය, දුකට පත් වෙන ගතිය, චිත්ත පීඩාවට පත් වෙන ගතිය කොයිතරම්දුරට අඩු වෙනවද? ඉතින් මේ වගේ ධම්මයක් ලැබිලා තමයි වෙනතන අපි බොහෝ විටකින් ප්‍රයෝජන නොගෙන ඉන්නේ. ඉතින් මේ ධම්මෙන් අපි ප්‍රයෝජන ගන්න අපට හිතෙනවා අපි කොයිතරම් වාසනාවන්තයිද කියලා. ඒක පින්නතුනේ අපි මේ මොහොත තුලම අපට වඩන්න පුළුවන් උපරිම ආකාරයෙන් මේ ධම්ම තුරට එන්න අපි අදිස්ථාන කරගන්න ඕන. ඒක තමයි ඇත්තටම අපි අපට ආදරය නම් කරන්න ඕන. සමහර අය Tamanට ආදරේ කියලා ඇතැම්මිට දරුවන්ට තමයි වැඩිපුර කාලය ගත කරන්නේ. ඇතැම්මිට තමන්ගේ දේපළ වලට, රැකී රක්ෂා වලට, ගෙදර වත්තට මහා ලෝකයේ සුද්ධ පරිත්‍තර කරන්න මේ දේවල්ට තමයි ඇතැමිට අපි ජීවිතේ වැඩිපුර කාලයක් කැප කරන්නේ. අපි අපේ හිතට කොච්චර අඩු වෙනද සලකන්නේ. පින්නතුනේ ඇත්තටම අපි දහම තේරුම් ගන්න තමයි අපි අපට ඇත්තටම අවංකව සලකන්නේ. අපි අවංකව අපට සලකනකොට පින්නතුනේ ඒකම තමයි අපි අනිත්‍යය කරනත් ලොකුම සැලකිල්ල බවට පත් වෙන්නේ. ඒක තේරෙන්නේ අපිට මේ දහම ඔස්සේ. අපි බොහෝ විට ජීවත් වෙන්නේ රැකී රක්ෂා කරන්න නේද? නමුත් වෙනතින අපි රැකී රක්ෂා කරන්න දෝ දරුවන් හදන්න නෙවෙයි අපි ජීවත් වෙන්නට ඕන. ඒ දේ සඳහා නෙවෙයි අපි ජීවත් වෙන්නේ. ජීවත් වීම සඳහා ඒ දේවල් කරනවා මිස ඒ දේවල් කිරීම සඳහා අපි ජීවත් වෙන හොඳ නැහැ. ජීවත් වෙන්න රැකියාව කරනවා මිස රැකියාව සඳහා අපි ජීවත් වෙන හොඳ නැහැ පිළිතුරු. බොහෝ දෙනාට මෙන්න මේක වරදින ස්ථානයක්. බොහෝ දෙනාගේ චරිත දෙස බොහොම තියෙනවා. ජීවිත දෙස බලන විට පේනවා බොහොම තියෙනවා. බොහෝ විට පේන දෙයක් තමයි පින්නතුනේ. එදිනෙදා සමන් කරන කටයුතු දිහා බලන විට අපට පේන දෙයක් තමයි අපි ජීවත් වෙන්නේ රැකී රක්ෂා කරන්න. අපි ජීවත් වෙන්නේ දරුවෝ හදන්න. අපි ජීවත් වෙන්නේ ගේ දොර ඉඩම හදම වැඩි කරගන්න. නවත් වෙනත් මේ ගැණින් සැත වෙන්න ඕන. ජීවත් වීම සඳහා ඒ දේ කරන මිස ඒ දේ කිරීම සඳහා අපි ජීවත් වියුතු නැහැ. අපට ඊට වඩා ජීවිත පරමාර්ථයක් අපේ ජීවිත තුළ තියෙනට ඕන. ඒ තමයි මේ දුර්ලභව ලැබෙච්ච මේ සද්ධර්මය තුළ අපි උපරිම ප්‍රතිලාභයේ මේ වාසිය අපි ලබා ගන්නට ඕන. මේ අවස්ථාවට ගිහිනුන අතරින් ආයි කල්ප ගානකින්වත් අපට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ දෙන්නතුනි. අනිත් කාරණය තමයි මේ ධම්මගේ හිදී මේ අනිසංස විදියට ඔබ ජීවිතයේ ලෞකික දෙයක් බලාපොරොත්තු නැත් හැම දෙයක් ඒ දෙයක්ම ඔබට බලාපොරොත්තු නැනත් වඩා හොඳින් සම්පූර්ණ වෙනවා. අම්මා තාත්ත බොහෝ කලක් ජීවත් වෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කරොත් මේ ධර්මයේ හැතරෙන ගම ඒකත් සිද්ධ වෙනවා. දැන් කරන්නට ඒවට වඩා හොඳ වැටුප් තියෙන පහසුකම් තියෙන රැකියාවක් ලැබෙන්නේ කියලා මේ ධර්මයේ හැතරෙනකොට ඇතැමිට පිණුතුන ඒවා සාර්ථක වෙනවා. ඇතැමිට එක රැකියාවක් ඔබ වාස කරන්න පුළුවන්. ඔබ ඇතැමිට දුක් වෙනෝනේ. ඇතැමිට ඒ ගැස් කර වැඩි දවසක් යන කලින් ගෙදරට ළඟ ඊටත් වඩා හොඳ රැකියාවක් තමන්ට ලැබෙනවා. තමන් ඇතැමිට අර මුලදී දුක් වුණා නේ රැකියාව නැති වුණා කියලා. ඔබේ මේ දැහැමි බව නිසාම පිණුතුනි ඔබට ඒ දෙවුලුත් ලැබෙනවා. මේ පිණුතුන් දන්නවද මේ ජීවිතේම ඔබට එහෙම ලැබෙන්න අධ්‍යක්ීම ඇති. පිණුතුනි මේක තමයි ධර්ම තුල ඉඳීමෙන් ලැබෙන ආනිසංස. ඒ විතරක් නෙවෙයි මේ ධර්ම තුල සාමාන්‍ය ජීවිතය අපට ලැබෙන නිරෝගී සම්පත්තිය, රූප සම්පත්තිය, දිගාසිර සම්පත්තිය, කල්යාණ මිත්‍රයන් මේ හැම දෙයකටම පිණුතුනි මේ ආනිසංස ගලා යාමක් තියෙනවා. තමයි ඊටම ළඟින් ආශ්‍රය කරන ඥාතීන් හිතවතුන් ආදීන්ට මේ ආනිසංස යංශ ප්‍රමාණයකට ලැබෙනවා. ඇයි ඒක හේතුව? ඒ අයට කරදරයක් අනතුරක් වුණොතින් ඔබ හුඟක් දුක් වෙනවනේ. ඔබට දුක් වෙන වෙනවා. මේ ඔබ රකින දැහැම ජීවිත තුලින්ම අර අයගේ කුසල කර්ම ශක්තියෙන් දිනු වෙලා ඒ අයගේ ජීවිත හොඳ පැත්තට හැරෙනවා. ඔබට දුක නොදෙන විදියට. මේකත් වෙනසනේ ධර්ම තුලින් අපට නොපෙනෙන විදියට අදෘශ්‍යමාන ශක්තියක් හස්තයක් විදියට තමන්ට මේ ජීවිතේ ලැබෙනවා. ඉතින් මේ අපි මුලින් ප්‍රගුණ කළේ කායනපස්සනා කොටස. ඔබට දැන් ගිලම්පස්ස ලැබෙයි. මේ ගිලම්පස්ස එකත් ලැබීමත් එක්කම අපි අනිත් ටිකක් කරුණු ටිකක් සාකච්ඡා කරමු. ඊට පස්සේ පින්නතුනේ අපි වේදනානපස්සනා කොටස වඩන්නේ. වේදනානපස්සනාවෙන් කරන්නේ පින්නතුනේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය ආශ්‍රිතව සැප දුක් උපේක්ෂාදී වේදනාවක් ලැබෙනවා නම් අන්නේ වේදනාව ගැන හොඳට සිහිය පිහිටුවාගෙන ඒ වේදනාවෙත් අපි අනිත්‍යතාවය දකිනවා. සුඛං වේදනං වේදියාමීති පජානාති. තමන්ට සැප වේදනාවක් ලැබෙනවා නම් දුක් වේදනාවක් ලැබෙනවා නම් උපේක්ෂා වේදනාවක් ලැබෙනවා නම් ඒකත් තමන් හොඳට දකිනවා. ඇසෙන් රූපයක් දකිනකොට ඇතැම් විට හිතට දුකක් ඇති වෙනත් පුළුවන්. සතුටක් ඇති වෙනත් පුළුවන්. එහෙට දෙයක් වෙනකොට දැන් තේරක් එම ලැබෙනවා නම් පොඩ්ඩක් සතුටක් වගේ ලැබෙනත් පුළුවන්. එතකොට දන්නවා දැන් තේයක කියන නිසා පොඩ්ඩක් දැන් සතුටක් වුණා කියලා. දැන් තේයක සමන් අන්තිමට වගේ දෙනවනම් ඇතැම් විට හිත පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකත් සමන් දකිනවා. එතැමිට ලැබුණත් නොලැබුණත් කෙනෙකුට උපේක්ෂාවෙන් ඉන්නවා. ඒ ළමයි අද උපමස දෙවිදක් කියන එකක් තමයි දැකිනවා. දැන් මේ ඇසට ලැබෙන දේ ඊට පස්සේ ඒක තේක බොන කොටත් එහෙමයි. සමහර හිතනවා තමන් කැමැතිම ප්‍රමාණයට සීනේ, තේකොළයි, යුරුයි දාලා තියනවා කියලා. සමහර කෙනෙක් හිතන පුළක් ආහාර ටිකක් වැඩි. සීනේ ටිකක් මාදි එහෙම කියලා පොඩක් ගැටෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවේ පින්නතුනේ ඒක ඒ විදියටම ස්වභාවය තමයි දැකිනවා. දැන් දිවට ලැබෙනකොට මේ වගේ ආයතන හයම පිනතුනේ මේ ලැබෙන කාරණා ගැන තමා නිතර සිහින් ඉඳෙමින් සැප දුක් උපේක්ෂා කියන මේ තුන ගැන තමා සිහින් ඉන්නවා. ඊළඟ සඳහන් කරනවා සාමිසං දුක්ඛං වේදියාමේති පජානාති. සාමිස දුක් තියෙනවා, නිරාමිස දුක් තියෙනවා. සාමිස කියන්නේ ලෞකික විදියට තමා යමක් උපයා ගන්නට ගිහිල්ලා වෙන සැප දුක් තියෙනවා. රැකියාවක් කරන්න ගිහිල්ලා වෙනත් දෙයක් ලබා ගන්න ගිහිල්ලා දරුවෙක් හදන්න ගිහිල්ලා එහෙම ලැබෙනකොට ලැබෙන ඒවා කියන්නේ සාමිත කියලා. තවත් දෙයක් තියෙනවා, තමන් ධර්මයේ හැසිරෙන්න ගිහිල්ලා පින්කමක් කරන්න ගිහිල්ලා ඒවට ලැබෙන සැප දුකුත් තියෙනවා. භාවනා කරන්න ගිහිල්ලා ඒවට කියන නිරාමිස කියලා. එතකොට නිරාමිස සැප තියෙනවා, නිරාමිස දුක් තියෙනවා. සාමිස සැප තියෙනවා, සාමිස දුක් තියෙනවා. ඒ වගේම සාමිස අදුකම සුඛ නැත්නම් උපේක්ෂා තියෙනවා, නිරාමිස අදුකම සුඛක් තියෙනවා. මෙන්න මේ විදිහට කොයි ආකාරයෙන් සැප දුකක් ලැබුණත් තමන්ගේ ගැන හොඳ සිහින් ඉන්නවා. ඒක සත්‍ය පුද්ගලෙක් නෙමෙයි, ඒක ස්පර්ශ නිසා හටගත් වේදනාවක්. ඒ ස්පර්ශේ නිරුද්ධ වීමෙන් ඒක නිරුද්ධන ආකාරය තමන් දකිනවා. දැන් භාවනා කරන්න ගිහලා ටික වෙලා කියනකොට ටිකක් වේදනාවක් වගේ එනවා. ඒක නිරාංශයි. හැබැයි නිරාංශන් දුක්ඛං. ඒක ටිකක් දුකයි. ඒ වගේම භාවනා කරන්න ගිහලා සිතට හොඳට කැහැල්ලුවකුත් එනවා. ඊට පස්සේ නිරාංශන් සුඛං ආවේදනං වේදියාමි කියලා ප්‍රජානාති. අන්න ඒ විදිහට සැප දුක් උපේක්ෂා සාමිස නිරාමිස මෙන්න මේ දේවල් ගැන හොඳ සිහියෙන් තමන් ඉන්නවා. ඒ වේදනාව කියන්නේ දිගටම තියෙන දෙයක් නෙවෙයි. දැන් අපිට හිසේ රදයක් හැදුණා කියන්නේ ඒක දිගටම හිසේ රදේ කියන එක නෑ. දැන් ඇදැමිට හිතන උදේ ඉඳන්ම හිසේ රදේ කියලා නේ. නමුත් ඇදැමිට දරුවෙක් ඇවිල්ලා මිහිරවා ගන්නකොට TV එක බලනකොට අර වේදනාව කොහෙන් ගිහිල්ලද දන්නේ. යාළුවෙක් දුර ඉඳලා යාළුවෙක් ආවට පස්සේ අර වේදනාව දැනෙනවත් ඊට පස්සේ නරේ වේිනු. ආය යාළුවෝ ගියාට පස්සේ ආය ඔළුව අල්ලගම හිසේ රදේ කියලා. මේක පින්නතුනේ දිගටම තියෙනවා කියලා හිතුවට ඇත්තටම මේ සිත මුල්ලලා මේ ස්කන්ධ පංචකෙම ක්‍රියාත්මක වෙනාලදී විතරයි මේක තියෙන්නේ. ඒ කවදානේ වෙන පැත්තට ගිය ගමම මේක නෑ. ඇතැමිට තමගේ ශරීරයේ ලොකු රෝගයක් තියෙන පුළුවන්. ඒක හිතනකොට තමයි ලෙඩේ කියලා තමන් හිතන්නේ. අනිත් පැත්තට සාමාන්‍ය දෙයක් වැඩ ගන්නකොට තමයි ලෙඩේ කියලා දැනෙනවද නෑ. භෞතික වශයෙන් ශරීරයක් තියෙන පුළුවන්. නමුත් භෞතික දේ කියන්නේ යථාර්ථය නෙවෙයි. ඒක සම්මුති සත්‍ය තුල ඉන්න දෙයක්. පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ මේ මනසත් එක්ක ක්‍රියාත්මක වෙන වර්තමාන අවස්ථාව. අන්නේ වර්තමාන අවස්ථාව අපි ජය ගන්න දක්ෂුනොතින් අපි භෞතික දුක් ටිකෙන් නිදහස් වෙනවා. අපි අවස්ථාවේ අජර අමර කියන්නේ අන්න ඒකයි. ජරා මරණ ව්‍යාධි වලින් ජයග්‍රහණය කරනවා කියන්නේ ඒකයි. අන්නේ විදියට තමයි භෞතික දේක නොයෙති භෞතික දේක නොපිහිටා ප්‍රඥාව තුළ යම් කිසි වෙලාවක ඉන්න අපි දක්සනොතින් අන්න ඒ වෙලාවේ අපි භෞතික දේකට අයිති වෙන ලෙඩවීම මහලුවීම මරණ ප්‍රිය විප්‍රයෝග ඒ කිසිවක් තමන් ස්පර්ශ කරන්න නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියන්නේ මේකයි පින්නතුනි. පටාචාරවැනි අය කිසාගෝතමි වැනි අය මහා දුක් සමුදායකින් නිදහස් වුනේ මෙන්න මේ යථාර්ථයේ පුරට සිත පිටවගෙන. පටාචාරාව කියලා කියන්නේ මේ දුක් ලොකුම දුක් නැමෙච්ච කෙනෙක්. බන්දුල මල්ලිකාව කියන්නේ මහා දුක් ගොඩක් ලැබිච්ච කෙනෙක්. නමුත් ඒ සියලු දුක් වලින් නිදහස් වුනේ මේ සද්ධර්මයේ පුරට පැමිණලා බුදුරජාණන් වහන්සේගේ සේවනට පැමිණලා සතර සතිපට්ඨානය තුළ හික්මිලා. ඉතින් අපට ඒ දහමම තමයි දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. බාහිරින් දුකක් එනව නෙවෙයි පිනතුනි. අපේම තියෙන අවිද්‍යාව නිසා අපේම අවිද්‍යාවෙන් අපි මේ උපදවා ගන්නා වූ ස්කන්ධ ආසාදී ආයතන නිසායි අපට මේ දුක හටගන්නේ. ඒ නිසා අපි අවිද්‍යාව ජයගත්තොත් ප්‍රඥාවෙන් අපි භෞතික දෙයක යැපෙන්නේ නැහැ පිනතුනි. භෞතික දෙයක යැපෙන්නේ නැහැ කියලා කියන්නේ අපේ දරුවන්ගේ ඥාතීන්ගේ යුතුයකම් ටික කරන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒව දැනටත් වඩා තමන් හොඳට සතුටින් කරනවා. දැනටත් වඩා ඒ දරුවන්ට සලකනවා. කන්න බොන්න ඇඳුම් පැනඳුම් අධ්‍යාපන විතරක් නෙවෙයි. ඒ දරුවන්ට අපි ධර්මයෙන් උදව් කරනවා. ඒ දරුවන්ට ඇත්තටම ආදරෙන් අපි මොකද කරන්න ඕනේ කියලා අපි තේරුම් ගන්නවා. දරුවට උගන්වලා රැකියාව කරන් දුන්නට විතරක් දරුවෝ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. දරුවට කවුරුහරි බැන්නොත් කොච්චර දුක් වෙනවද නේ? අන්නේ මානසික දුක් දෙකිනු දරුවා නිදහස් කරවන්න දරුවට කරුණාවෙන් උදව් කරනවා. ඒක තමයි පින්නතුනේ ඇත්තටම අපි දරුවන්ට ආදරෙන් කරන්න ඕනේ. රැකියාවක් කරන් දුන්නට, උපාධියක් කරන් දුන්නට, දරුවට ගියන් දොරක් හදලා දුන්නට දරුවෝ දුක නිදහස් වෙන්නේ නැහැ පින්නතුනේ. දරුවෝ දුක නිදහස් වෙන්න නම් දරුවට වටිනාම ත්‍යාගය දෙන්නට ඕන. සියලු දානයන් අතර මුතුම්ම දානයෙන් දරුවට සංග්‍රහ කරන්නට ඕන. ධර්ම දානයෙන් සලකන්නට ඕන. ඒක තමයි ඇත්තටම අපි දරුවන්ට ආදරෙන් නම් කළ යුතුයි. ඉතින් මෙන්න මේ වේදනා ප්‍රශ්නාව ගැන පිනතුනි. සැප දුක් උපේක්ෂා සාමිස සැප සාමිස නිරාමිස සැප සාමිස දුක නිරාමිස දුක සාමිස දුකම සුඛ නිරාමිස දුකම සුඛ කියලා මේ ප්‍රභේද නමයක් තියෙනවා. මේ නමේ අනුවම තමන්ට මේ වෙලා වෙන වේදනාව ගැන තමන් සැලකිලිමින් ඉන්නවා. බොහෝ විට අපිට තියෙන පිනතුනි අදුකම සුඛ වේදනාවක් තියෙන්නේ. උපේක්ෂා සාගත වේදනාවක් තියෙනවා. හැබැයි ඒ උපේක්ෂාව තුළවත් අපි මුලා වෙන්නට හොඳ නැහැ. ඒ තමයි අවිද්‍යාව තුළ ඉන්නේ. ඒ උපේක්ෂාව කියන්නේ පිටරම කියන දෙයක් නෙවෙයි. ඒක හේතුඵල ධර්මමට මත හටගත් දෙයක් කියන එක අපේ නෝනින් දැකලා සමුදේ ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති කියපු විදිහට ඒ වේදනාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියන එක අපි දකින්න දස්ස වෙනට ඕන. තමන්ගේ වේදනාව වගේම අනිත්‍යගේ වේදනාවල ස්වභාවයත් මේකම නේද කියලා මේ දෙකම දැකලා ඒකේ හට ගැනීම නිරුද්ධ වීම අනිත්‍යතාවය දකින්නට අපි ටිකෙන් ටික දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේකයි වේදන ප්‍රශ්නාව කියලා කියන්නේ. ඊළඟට සරක් ගන්න පිළිතුරු තේබොන්න. ඊළඟ කාරණාව තමයි චිත්තේ චිත්තානුපස්සේ විදති කියන කාරණේ. සිතෙහි සිතානුව බලමින් වාසය කිරීම. අපේ සිතේ මේ වගේ මේ වෙලාවේ තියෙන මොකද්ද කියන එක ගැන අපි නිතරම අවධානයෙන් ඉන්නට ඕන. බොහෝ වෙලාවට අපි අවධානයෙන් ඉන්නේ අනිත් කෙනා ගැන. අනිත් කෙනා දැන් මොකද කරන්නේ? අනිත් කෙනා මං ගැන දැන් මොනවද හිතනවද? මේක තමයි බොහෝ වෙලෙ හිතන්නේ. පින්නතුනි මේට වඩා අපි ගැඹුරට යන්නට ඕන. අපි හිතන්නට ඕන මේ වෙලාවේ මගේ හිතේ ස්වභාවය මොකද්ද කියන එක. දරුවෙක් ඇටෑමෙට අකීකරුකමක් කරනකොට ඔබ බලන්නේ දරුවගේ පැත්තෙන්. දරුවා මේක වැරදි වැඩක් නේද කියලා ඒ පැත්තෙන් තමයි බලන්නේ. දරුවට අවවාදයක් දීලා කරුණාවෙන් දරුවා නිවැරදි කරාට වැඩදන්නේ නැහැ. නමුත් ඔබ ඊට වඩා දක්ෂ වෙන්නට ඕන. ඔබ බලන්න ඕන දරුවා එහෙම හැසිරෙනකොට ඔබේ හිතට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. වෙනත් කෙනෙක් දකිනකොට බලන්න සරාගන් වාචිත්තං සරාගන් චිත්තං පජානාති. දැන් හිතේ තියෙන රාග සාගත සිතුවිල්ල නේද කියලා තමන් දකින්න දැක්ස වෙනට ඕන. මේතරාගන්වා චිත්තං මේතරාගන් චිත්තං පජානාති. දැන් මගේ හිතේ රාගයක් නැති අවස්ථාවක් නේද කියලා ඒක දකින්න දැක්ස වෙනට ඕන. සදෝසංවා චිත්තං සදෝසං චිත්තං පජානාති. දැන් මේ ලාවේ තමන් හිතේ දේහ සාගත යන්ස් දෙයක් ගැන පොඩි අමනාපයක් තියෙනවා කියලා තියෙනවා මේක දකින්න දැක්ස වෙනට ඕන. විත දෝසං වා චිත්තං විත දෝසාන්ති පජානාති. දැන් තමන් හිතේ දැන් කවුරුත් ගැන අමනාපයක් නැහැ. දැන් දෙය හදපු අය ගැන පොඩි සතුටකුත් තියෙනවානේ. දැන් ඒක නමනාපයක් නැහැ. අන්න ඒකේ වෙලේ එකක් මෛත්‍රී සාගත සිදුවිල්ල. ඒක තියෙන බව තමන් දැනගන්න. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පජානාති. මේක තමයි හුඟක්ම අපි තේරුම් ගන්නට ඕන. තමන්ගේ හිතෙන් ඇසෙන් රූපයක් දකිනකොට බාහිරම ඉන්න කෙනෙක් තමන්ට පේන්නේ කියලා බලනකොටම තමන් දැනගන්නට උන හඳුනාගත්තට කමන්නේ හවලා කියලා. නමුත් මේ හඳුනාගත්තේ තමන්ගේ හිතින්ම කියන එක තමන්ට වැරදුනා කියන එක දැනගන්න. එතකොට ඒ පස්සේ හුඟක් දුර යන්නේ නැහැ. අවිද්‍යා සාගත සිතිවිලි වැල්දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මේත මෝහන්න වාචිත්තං. තමන්ගේ ඇසල රූප පේනකොට, කනට ශබ්ද ඇහෙනකොට, ඒ වගේ දේවල් වලින් තමන්ගේ අභ්‍යන්තරයෙන්ම නිවීමටපත් වෙනවා නම් ඒ වෙලාවේ තමන්ගේ හිත මෝහෙන් දුර වෙලා තියෙනවා. තමන් ඒ වෙලාවේ එතන ජයග්‍රහණය කරා කියලා ඒ සුළු මොහොතක හරි තමන් දුකෙන් නිදහස් වෙලා හිටියා නේද කියලා තමන් සතුට වෙනවා. හැම වෙලාවෙම මේ සංසාර චක්‍රය තුළ කර්ම චක්‍රය තුළ ඉන්න මම ටික වේලාවක් මං ධර්ම චක්‍රයට ආව නේද? සතිපට්ඨාන තුළට ආව නේද කියලා පොඩ්ඩක් සතුටක් ඇති කරගන්න. පොඩ්ඩක් හරි මං දැස් වුණා දැන් එතනින් මිදලා ඉන්න. අන්න ඒ වගේ ටිකෙන් ටිකේ වෙලා වැඩි කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම සංකීත චිත්තං, විකීත චිත්තං කියලා කියනවා. හිත එකට කැටි වෙලා තියෙනකොට හිත එක තැනක තියෙනකොට ඒකත් දකිනවා. හිත විසිරලා තියෙනකොට ඒකත් දකිනවා. සමහරට එක එක සිතුවිලි ගන්න කෙටි වෙටෙනවා. බඩගින්නක් වෙනවා, ඇඟ අමාරුවක් වෙනවා, දරුවට මොකක් වුණාද කියලා දන්නේ නැහැ කියලා ඒකත් වෙනවා. ගෙදර දැන් යන්නත් ඕන කියලා හිතෙනවා. වාහනේ පාරේ තියෙන එකට කවුරුත් මොකක් හරි කරලා දන්නේ නැහැ කියලා ඒකත් හිතෙනවා. ඔය ගාන කෙටි වෙටෙන හිත වික්ෂිප්තං චිත්තං සිත විසිරුණු ගැටියක් වෙන වෙලාවකුත් තියෙනවා. ඒකට ඒක හඳුනා ගන්නත් ඕන. සමාස්තාව දෙහිම නැ සංකීර්තං චිත්තං. හුඟක් අරමුණු වල යන්නේ ඒක දෙක විතරක් තියෙනවා. ඒකට ඒකත් හඳුනා ගන්න දැන් එහෙම සිත විසිරලා නැහැ කියලා. ඒ වගේම මහඟතං චිත්තං අමහඟතං චිත්තං කියලා කියනවා. මහඟත කියන්නේ ධාන මට්ටමට හිත හුඟක් tempat වෙලා සිත කියන මහඟත කියලා. එහෙම නැති වෙලා නම් අමහඟත. දැන් සෞත්‍ර අනුත්‍ර සෞත්‍ර කියන්නේ සාමාන්‍ය ලෝකේ තියෙන විදිහට සිත අනුත්‍ර කියලා කියන්නේ ඊට වඩා උතුම් විදිහට ලෝභ දෝෂ මොහ අඩුවෙන් තියෙන අවස්ථාව. ඊට පස්සේ සමාහිත අසමාහිත හිත හුඟක් සමාධිමත් වෙලා මෛත්‍රී භාවනා කරනකොට ඔබ හිත හුඟක් සමාධිමත් වෙනවානේ. ඒ වෙනාට හිතන් දැන් මගේ හුඟක් සමාධිමත්. හරියම ලස්සනයි දැන් හිත කියලා එක බලන්න. හිත විසිරලා තියෙනාට දකින්න ආනේක දැන් විසිරලා තියෙන කියලා දකින්න. විමුක්තං අයමුක්තං කියනවා. රාග දේශ මොහෙන් මිදෙච්ච වෙලාවෙදි මිදුණා කියලා දැනගන්න. මිදෙච්ච නැති වෙලාවෙදි මිදුනේ නැහැ කියලා දැනගන්න. තියෙන ස්වභාවයෙන් දැනගන්න එක විතරයි මේ තියෙන්නේ. ඒකත් එක අගයන්ස් එකට යන්නේ නැහැ. ඒක නැති කරන්න යන්නේ නැහැ. චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි අතර වෙනස මේක. චිත්තානුපස්සනාවෙදි කරන්නේ සිතේ තියෙන සිත ඒ විදිහටම හඳුනගන්න එක. ඒක නැති කරන්න යන්නට ඒකත් එක අගයන්ස් එකට යන්න මහන්සි වෙන්නේ නැහැ. තියෙන විදිහෙන් එහෙම තමයි පිළිගන්න දැන් මේක ස්වභාවය කියලා. ඒක තමයි තේරුම් ගැනීමත් එක්කම තමන්ට කෙලෙස් සහිත එකක් නෑ. ඒකත් එක දිගට යන්න බෑ තමන්ට ඒක. කිبيهම නැති වෙනවා. දැන් අපි කියමු දැන් කේන්ද්‍ර ගත් වෙලාට කවුරු හරි කිව්වොත් දැන් ආ කේන්ද්‍රය නේද ඉන්නේ කියලා කිව්වොත් ලැජ්ජා නේද? තමන් ඉبيهම කේන්ද්‍රය නැති නැති කරගන්න. නෑ කේන්ද්‍රය නෑ කියලා මොන හරි වෙනස් කරගන්න ඊටවස්. අන්න ඒ වගේම තමයි බාහිර කෙනෙක් කියනව නෙවෙයි තමන්ම තමන්ට කියා ගන්නවා. අන්නේම කියා ගන්නකොට ඇතිවන ස්වභාවය තමයි ওই ඉන්ද්‍රිය භානා සූත්‍රයේ තියෙන්නේ. සේක ප්‍රතිපදාවේ තියෙන්නේ අට්ටි ඇති හරායති දිගොච්චති කියලා. සේක ශ්‍රාවකයෙකුට ආර්ය මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෙකුට හිතට කෙලසක් ඇති වෙනවා. මෙයා ලැජ්ජාවටපත් වෙනවා. අනේ මම වගේ කෙනෙකුට මේ වගේ සිතුවිලි හිතන්න හොඳ නෑ නේද කියලා උඩ හිතෙනවා. ඒත් එක්කම ඒක නැති වෙලා යනවා. අර කියන්නේ හරියට ඇස ගැන කියන්නේ ඇසිපිය ගන්න මොහොතකින් ඉක්මනට මේක නැති වෙනවා කියලා. කනකන ශබ්දයක් ගැන කියන්නේ අසුරසනක් ගන්න මොහොතකින් නැති වෙනවා කියලා. නාසය ගැන කියන්නේ නෙළුම් පතකට දාපු වතුර බිඳක් වගේ ඉක්මනටම නැති වෙනවා කියලා. කනට ගැන කියන්නේ දිවට කියන්නේ දිවේ කෙළවරේ තියෙන කෙළ පිටක් බිමට වැටෙන ගත වෙන කාලයක් වගේ ඉක්මනට. ශරීරයට නම් කියනවා අතක් දිගු කරන්න නවන්න වගේ ගත වෙන ඉක්මන් කාලයකදී අර සිතවිල නැති වෙලා යනවා මේක දැකීමත් එක්ක. සිතරෙන් අකුසල විතරකයක් දුර වෙන ගත වෙන කාලය හරියට රත් වෙච්ච ගිනියම් වෙච්ච භාජනයකට යකඩ භාජනයකට වතුර බිඳක් දාන වගේ තාම සුළු මොහොතකදී අර අකුසල විතරකේ දුර වෙනවා තමයි. කොච්චර නිදහසද පින්නතුනි. අපිට මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න පුළුවන් නම් අපේ ජීවිත කොයිතරම් තෘප්තිමත්ද? කොයිතරම් සුවදායිද? අපි මේ මහා බරකින් ඉන්නේ පින්නතුනි. අපි සැහැල්ලුවෙන් කියලා හිටියට මහා දුක්ගොඩකින් අපි මේ ඉන්නේ මේ අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාව බහා තැබුවොත් අපි ඒකට කියනවා බාර නික්කේප කියලා. බාර බිමින් තැබීම කියලා. අවිද්‍යාව බිමින් තැබීමත් එක්කම රාග දේශ දෙක අනිවාර්යයෙන්ම දුර වෙනවා අපි. එනිසා අවිද්‍යාව ප්‍රධාන නිවරණයක් ඇටියෙට අවිද්‍යාව පරම මලන් කියලා කියන්නේ. අකුසල දහම් වලින් දැඩියම අකුසල විදිහට සඳහන් කරන්නේ අවිද්‍යාව. එනිසා අවිද්‍යාව දුරු කිරීම සඳහායි මේ සියලු දහම්මග තියෙන්නේ. දැන් අපි සාකච්ඡා කළේ චිත්තානුපස්සනාව. ඒ සිතක් කියන්නේ නාම රූප නිසා හටගත්තු දෙයක් නේද හිත? ඒ නාම රූප ධර්මයන්ගේ නිරුද්ධ වීමෙන් ඒ සිතක් නිරුද්ධ වෙලා යන දෙයක් නේද කියලා දකිනවා. අපි හිතුවට එක දිගටම මේ හිත තියේ කියලා එහෙම දිගටම නැහැ. දැන් කවුරු හරි ගැන කැමඩ අපි අමනාපෙන් ඉන්නෝනේ. ඉන්නකොට මේ ඇතැම්ද තේකක් අරන් යනවා. ඊට පස්සේ අර ආමාභය කොහේ ගියාද දන්නේ නැහැ. ඇතැම්ද කෙනෙක් ගැන හොඳවට සතුටෙන් ඉනවා එකපාරේ හඹන්නවා. ඊට පස්සේ ඔන්න මොන ඊට පස්සේ වෙනස් කරගන්න දුකක් ඇති වෙනවා. පිනතුනේ අර ලැබෙන සිත කියන එක දිගට මේක තියෙන දෙයක් නෙවෙයි. ඒක හැම මොහොතෙම හේතු නිසා හටගෙන හේතු නැතුව වෙනකොට නිරුද්ධ වෙන දෙයක්. මේ සිත කියන දේ සත්‍ය පුද්ගලයේ ස්වභාවයක් නෙවෙයි. මේක චිත්ත නියාමයේ මත ක්‍රියාත්මක වන ක්‍රියාකාරීත්වයක් විතරක් කියන එක දකිනවා. මේකට කියනවා චිත්තානුපස්සනා කියලා. මේ චිත්තානුපස්සනාවත් එක්කම අත්ති චිත්තන්ති වා පනස්ස සති පච්චපටිතා හෝති නච කිංචි ලෝකේ උපාදීයති. මේ සිතක් කියලා දෙයක් තිබ්බට ඒ සිතේ ඇලෙන්න දෙයක් නැති බව තමන් දන්නවා. ඒක නিত্য සැප ආත්ම වශයෙන් තමන් නොගන්නා කෙනෙක් බවට පත් වෙනවා. ඒ සිතෙනුත් තමන් ටිකෙන් ටික නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරන්නේ ධම්මේසෝ ධම්මානුපස්සී කියලා. මේක තමයි පින්නතුනේ බොහොම පුළුල් විදියට සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරන්නේ. මේක ප්‍රවේද ගණනාවක් යටතේ කරුණු විස්තර කරනවා. නීවරණ, ස්කන්ධ, ආයතන, බොජ්ජංග ආදී අවස්ථා ගානකින් ආරිසත්‍ය ආදී ගානකින් මේක විස්තර කරනවා. මුලින්ම පින්නතුනේ දැන් මුලින් චිත්තානපස්සනාව සිත ගැන, ඒ සිතත් එක්ක එකට යන සිත විලිගෙනයි දැන් මේ සී කරන්නේ. මේක අපිට සියුම් වෙනසක් තියෙනවා. සිත සහ සිත විලි කියන දේ වෙන් කරන්න බෑ. මේ සියල්ලක්ම කරන්නේ පින්නතුනේ අපි නුවණින් ප්‍රඥාවෙන් කරන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ පින්නතුනේ වෙන් කරන්න බෑ සැබෑ ලෝකයේදී. දැන් ඔබ දිවට තේකක් බොනකොට රසයක් ආවනේ. එතකොට ඔබේ දිවයි රසය කියන දෙක රූපස්කන්ධය. ඒකෙන් ඇතිවෙච්ච සැප හෝ දුකක් තියෙනවා නම් ඒක වේදනස්කන්ධය. ඒක ඔබ හඳුනාගත්තේ මේක තේකක්, මේක ඉඟුරුදාපු තේකක් කියලා හඳුනාගන්නේ සංඥාවෙන්. සංඛාරය කියන්නේ ඒකට ඔබ ඇතිවෙන ඇලීමක් හෝ ගැටීමක් තියෙනවා නම් ඒක. ඒකත් එක පහල වෙන හඳුනා ගැනීමට කියනවා විඥානය කියලා. එතකොට අන්නේ පහේම එකතුවකින් තමයි ඔබ දිවට ඒ තේ රසය ලැබුවේ. එතකොට ස්කන්ධ පංචකයේම එකට ඇවිල්ලා තමයි මේ එක්ස්පීරියන්ස් එක එන්නේ. නමුත් අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ පහලෙන් කරගන්න. අන්නේ දක්ෂතාවය ඇති කරගන්න තමයි මේ සතිපට්ඨානෙ වඩන්නේ. සතිපට්ඨානෙ වැළුවයි කියලා බාහිර ලෝකෙක මේක පැහැදිලිව පේන්නේ නැහැ. දැන් ඔබ තේකක් බොනකොට ඒ තේකේ සීනි ටික, තේ පොළ ටික, රස්නය, වතුර, ඉඟුරු ටික ඔබට පුළුවන් වෙන් කරන්නේ දැන්. එතකොට නමුත් ඔබ දන්නවා මේකට ඉඟුරු ටිකක් වැඩි, මේකට කහර ටිකක් මදි, රස්නේ අඩුයි, සීනි වැඩි. ඔබ දන්නවනේ නේ? ඒ දැනගත්තේ කොහොමද? ඔබ දැනගත්තේ නෝනේ. නෝනින් දැනගත්තට ඔබට බාහිරට කෙනෙකුට පෙන්වන්න බෑ මේකට සීනි වැඩි, තේබල මදි එහෙම කියලා පෙන්වන්න බෑ මේක. එයාත් එක්ස්පීරියන්ස් එක අරගෙන බලන දෙයක් නිසා මේක බාහිර ලෝකෙදි සැබෑ ලෝකෙදි වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි අපි මේ රූපාදී ස්කන්ධ පංචකය ප්‍රකට කරගන්න තමයි මේක ඉගෙනගෙන සතිපට්ඨානෙ වඩන්නේ අපි. එහෙම වැඩන එකේ ප්‍රතිඵලය තමයි අපට ඒ අධ්‍යක්ෂකම කාපු ගම මාර්ගයක බෙදලා වෙන් කරන්න දැස්ස වෙනවා. ඔබ තේ හදනවා දැකලා තියෙනවා. අනිත් කෙනෙක් ඔබට තේ හදන විදිය කියලා දීලා තියෙනවා. ඔබත් ඇතමිට තේ හදලා තියෙනවා. අන්නේ අධ්‍යක්ෂකම නිසා තමයි ඔබ තේ එකක් බොනකොටම දන්නේ ඒකේ ඔබේ විඥානයට අනුව අඩි වැඩි දේවල් තියෙන බව ඔබ දන්නේ ඒක. හැබැයි ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඔබට සීනි මදි කියලා ඔබ හිතන එක අනිත් කෙනාට සීනි මදි වෙන්නේ නැහැ. ඒක ඔබේ ලෝකෙට තමයි සීනිමදි. අනිත් කෙනා කියන්නේ නියම ගානට ඇසීන දින මොන බොරුදෝ කියන්නේ. ඔයාව වැඩිපුර සීනි කාලා ඉඳ හදාගන්න ධර්ම මේක. දැනුමක් පුළුවන්. පින්නතුනි මේ අපි ලබන අත්දැකීම හැම දෙයකින්ම අපි ලබන්නේ අපේ ලෝකෙ අත්දැකීම ටික මේක. මේක තමයි මගේ ලෝකය. මගේ ලෝකය මට ගෝචරන ලෝකයක් නිසා අනිත් කෙනාගේ ලෝකෙ නෙවෙයි. ඒක පුද්ගලෙන් පුද්ගලයට වෙනස්. හැබැයි එක තැනකදී අපි මුණ ගැහෙන ඔක්කොම කට්ටිය ටික මේ ආධ්‍යාත්ම ගමනේදී. ඒ මොකද්ද? සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. සබ්බේ ධම්මා අනත්නාති යදාපඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ එස්මග්ගෝ විසුද්ධිය. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ බලන මේ ආධ්‍යාත්මික ගමන මගේ මනසන්දියේදී අපි විවිධ පැති වලින් ආපු අය එකම තැනක මුණ ගැහෙනවා. ආධ්‍යාත්මික මිතුරන්සේ මෙතෙන් මුණ ගැහිලා අපි සමතාරකටපත් වෙනවා. ආසවක් කියනානේ. බාහිර නොයෙක් විදිහ වෙනස්කම් තිබුණාද? බාහිර මොන ලෝකේ අපට විවිධතා තිබුණාද? මේ ආධ්‍යාත්මික ගමන මගේ මනසන්දියේ ඉඳන් අපි එකම ගමනක එකට අත්කල මැදගෙන අපි යනවා. මේ අධ්‍යක්ීම දෙස සමසිතින් සමමකින් බලලා අපි දුකෙන් නිදහස් වෙනවා. මෙන්න මේ යන ගමනේදී පින්නතුනි ධම්මානුපස්සනාව තුළදී අපට උගන්වන්නේ කාරණා කිහිපයක් උගන්වනවා. මේ ධම්ම කියන වචනේ හරි පුළුල් වචනයක්. බුදුදහමේ ධම්ම කියන වචනේට තුනක් අර්ථ තියෙනවා. හොඳ දේවල්ට ධර්ම කියලා කියනවා. සිතීල වලට ධර්ම කියලා කියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට ධර්ම කියලා කියනවා. සූත්‍ර පිටකිනම් ධර්ම කියලා කියනවා. මේ අදි නොයේ අර්ථ තියෙනවා බුදුදහමේ ධර්ම කියන එකට. පුරුල් වචනයක්. ධර්ම කියන එක, සංඛාර කියන එක, චි විඥාන කියන එක, පපංච කියන එක, මේවා ඊටාම පුරුල් වචන බුදුදහමේ තියෙන සංඛාර කියන එක. ඒවට තනි ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ. ඒ තැන අනුව තමයි අර්ථය තීරණය වෙන්නේ. මේ වගේ වචනයක් තමයි ධම්ම කියන එක. මෙතෙන් ධම්ම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මෙන්ටල් ෆෝමේෂන්ස් වලට, සිතිවිලි වලට. එතකොට කුසල අකුසල දෙපැත්තෙම දේවල් ගැන මෙතෙන් සාකච්ඡා කරනවා. එක පැත්තකින් නීවරණ. කාමච්ඡන්දාදී නීවරණ තමන්ගේ හිතට එනකොට මේ නීවරණ තියෙනකොට තියෙන බව දැනගන්න. නැති අවස්ථාවේ දැන් නැහැ කියලා දැනගන්න. නූපන් කාමච්ඡන්දාදී නීවරණ ඉපදෙනව නම් ඒ ඉපදෙන ආකාරයක් දකින්න. උපන් කාමච්ඡන්දාදී නීවරණ ප්‍රහාණය වෙන විදියක් තියෙනවා නම් ඒකත් දකිනවා. ප්‍රහීන වූ කාමච්ඡන්දාදී නීවරණ නැවත හට නොගන්නවා නම් ඒක මේ ගැන තමන් හොඳට දන්නවා. සිතක කෙලෙසක් අකුසලයක් නීවරණයක් තියෙනකොට තියෙන බවක් දන්නවා, නැති බවක් දන්නවා, නැති වෙච්ච එකක් ආයෙන බවක් දන්නවා, එන එකක් ආයෙ නැති වෙන විදියක් දන්නවා. ප්‍රහීන කරපු එකක් ආයෙ මතුව ඇති නොවෙනසේ ස්ථාවරවම ඉන්නට තමන් ලක් වෙනවා. මෙන්න මේක තමයි නීවරණ පබ්බෙන් කරන්නේ. ඒ සඳහා පිනතු නිතරම තමන්ගේ සිත ගැන නිතර සැලකිලිමත් අවශ්‍ය නැවට. අපි ගැන මේට වඩා අපට හිතන්න වෙනවා මේ ධර්මයේ තුන. ඊළඟ පිනතුනේ ස්කන්ධ. රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පංචකය හට ගන්න ආකාරයත්, නිරුද්ධ වෙන ආකාරයත් අපි පිනතුනේ දකින්න දැක්කේ. ඒ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, නිබ්බිදා වශයෙන්, විරාජ වශයෙන්, නිරෝධ වශයෙන්, පටිනිස්සංග වශයෙන්. පටිනිස්සංග කියන්නේ නොයලීම් වශයෙන්. දැන් රූපාදී ස්කන්ධ පංචකේ ඒ මොහොතේ හට ගන්නවා, ඒක නිරුද්ධ වෙනවා, ඒක දුක්සහගත දෙයක්, ඒක අනාත්මයි, ඒක නොයලෙන්න ඕන දෙයක්, ඒක දුරුකල යුතු දෙයක්. මේ ආදී වශයෙන් නොනින් දැකීම මේ ස්කන්ධ පබ්බේ තුල සිදු කරනවා. ඊට පස්සේ ආයතන ගැන. ඇස රූපය ආදී ආයතන නිසා සංයෝජන ඇති වන ආකාරය දකිනවා. කොහොමද ඇති වෙන්නේ? ඇසද සංයෝජනේ, රූපේද සංයෝජනේ? දැන් අපි ඇහෙන් රූපයක් දකිනවා. රූපයක් දැකලා මට ආසාවක් හරි අමනාපයක් හරි හටගන්නවා. එතකොට ඒ සංයෝජනේ කියන්නේ ඇසද රූපයද? එන්නතේ මෙන්න මෙතෙන්දි තමයි අපි හොඳටම ප්‍රකට කරගන්න ඕන ඇසවත් රූපේවත් නෙමෙයි කෙලස් කියන්නේ. නැතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසත්ත කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි, සංකප්පරාගෝ පුරිසත්ත කාමෝ. හිතේ ඇතිවන සංකල්පයි, සංකල්ප රාගයෙන් වෙයි කෙලස් ඇති වෙන්නේ. අර සූත්‍ර වල සඳහන් වන්නේ සුදු ගණේකෝයි කළු ගණේකෝ ඉන්නවා. ඒ දෙන්නාම කඹයකින් බැඳලා දෙනවා. එතකොට සුදු ගණාට කළු ගණා බන්ධනයක් වෙලා, කළු ගණාට සුදු ගණා බන්ධනයක් වෙලා. ඒ බන්ධනයක් වුණේ මොකින්ද? ඕ කඹේ නිසායි බන්ධනේ වුණේ. වෙන වෙනම ගත්තොත් ඒක බන්ධනයක් නෙවෙයි ඇත්තෙන්. ඒ නිසා මේ අපේ ඇසත් රූපයත් කනත් ශබ්දයත් කියන මේ අභ්‍යන්තර ආයතන හා බාහිර ආයතන කියන මේ දෙකේ එකතුවෙන් සංයෝජන හටගන්නේ ඒ දෙකම නිසා නෙවෙයි. ඒ දෙක අභියස අපි අවිද්‍යා සහගතව අනුවණින් ඒක බැලීම නිසා ඒක හටගන්න. හරියට අපි ඒක දැක්කොත් මේ මොහොතේ හටගෙන නිරුද්ධන ආකාරයක් දැක්කොත් අර රහතන් වහන්සේ කෙනෙක් ලස්සන පරිසරයක් දිය ඇල්ලක් දැස බැලුවා වගේ අපට ඒක අනුවැන්දන වශයෙන් නොගෙන සෞන්දර්ය බලන්නත් පුළුවන්. විරාගයේ හදවතකින් නික්ලේශී මනසකින් ලෝකය අපට අත්විඳින්න පුළුවන්. ඒ භෞතිකත්වය තුල නොගැටි නොයයි. එනිසා මේ අවබෝධය ලැබුණට පස්සේ ඒ එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ නැහැ කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඒ තුල තමන් හිත බැස නොගන්නා විදිහට තමා නිතර සිහින් ඉන්නවා. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන අන්ධ කෙනෙක්වත් බිහිර කෙනෙක්වත් නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකයේ තලේ දේවල් දකිනවා. දැක්කට ඒ තුල නොයලි ඉන්නවා. හරියට මඩ තුලම ඉඳලා මඩෙන් නික්මිලා ඉන්න පියුමක් වගේ. මේක තමයි රහතන් වහන්සේගේ උපමාව. පදුම උපමාව පියුමක් සේවාසය කරන්නට බුදුහාඳුර අපට කරපු අනුශාසනාව. එතකොට මෙන්න මේ අභ්‍යන්තර ආයතන හා බාහිර ආයතන පිළිබඳව මේ කෙලෙස ඇති නොවන්න නම් අපේ ආයතන කුසලතාවය කියන එක ඇති වෙන්න ඕන. මේක තමයි අපේ නියම දක්ෂතාවය කියලා කියන්නේ. skillfulness in senses. ඇස සහ රූපය කියන මේ දෙකම මේ මොහොතේ හටගත්තු දෙයක් කියන එක දකින්නට තමන් දක්ෂ වෙන්න ඕන. කෙලෙස් හටගන්නේ මේ ඇස කලින් තිබ්බ දෙයක්, ඇසට ලක්වෙච්ච රූපය කලින් තිබ්බ දෙයක් මේ අත්දැකීමෙන් පස්සෙත් නැති වෙනවා කියන කාරණේ. අත්දැකීමෙන් පස්සෙත් ඉතුරු වෙනවා කියන කාරණේ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අපි හරියට දැක්කොත් මේක කලින් තිබෙච්ච දෙයක් නෙමෙයි මේ එක්ස්පීරියන්ස් එක ලැබීම මේ මොහොතේ හේතුඵල ධහම නිසා හටගත් කියන එක දැක්කොත් අපිට බාහිර ලෝකෙ දෙයක් ගැන ඇලෙන්නේ නැහැ. බාහිර ලෝකෙ දෙයක් ගැන ඇලීමක් ඇති නොවුනොත් ඒක ගැන අපිට බයක් ඇති වෙන දෙයක් නෑ. ඔබ නිතරම යන කණ්ණාඩිය සිහිපත් කරගන්න. ඒ කණ්ණාඩියේ රූපයට කවුරුවත් හානි කරආවිද කියලා හෝ මොකක් හරි අනතුරක් කරයි කියලා ඔබට බයක් තියෙද? ඔබේ ගෙදර බාත්รูම් එකේ තියෙන කණ්ණාඩිය ඔබේ ලස්සන රූපේ තියෙනවනේ නේ යනකොට. ඒකට දැන් කවුරු හරි බාධාවත් කරේ මම ඒක රෙද්දකින් වහලෙන්න ඕන කියලා එනකොට ඔබ වහලෙනවද? කවුරුත් මගේ කරාම් දෙකවත් ගලව ගනින් දන්නේ නැහැ. පින්නතුණිය අවබෝධය සමගම බාහිර කැළියම නැති වෙනවා. ඒ සිද්ධාන්තියම තමයි පින්නතුණ අපේ මේ ජීවිතවල අපේ දරුවෙක් කියලා, ගේ දොර ඉඩකඩම් කියලා, අපේ රන් ආභරණ ටික කියලා සම්මුති ලෝකයන් වේවා තියෙනවා තමයි. නමුත් පින්නතුණි නියම යථාර්ථයට ගියොතින් අවසාන සත්‍යයට පරමාර්ථ සත්‍යයට ගියොතින් ඒ ලෝකෙට සම්පූර්ණ වටිනාකම අපේ දීලා තියෙනවා. දැන් බැරි වෙලාවත් රත්තරන් වලට මැණික් වලට තියෙන වටිනාකම සම්පූර්ණ බිඳුව කියලා කිව්වදී ඔබේ ගෙදරට හංගල කිමිච රත්තරන් බරු දෙකට මොකද වෙන්නේ? හංගපු තැනින් අරගෙන සාමාන්‍ය එළිය තියලා තියෙන මේසු. අද නියේ දෙනන් නිකුත් කරෝසින් රත්තරන් මිල සම්පූර්ණම නැති වුණා කියලා සීරෝ වුණා කියලා. පින්නතුණිය වල සම්පූර්ණ වටිනාකම් දෙලා තියෙන අපේ මනසින් ඒ බාහිර තියෙන වටිනාකමක් නෙවෙයි. සම්පූර්ණ මුදල් වල තියෙන වටිනාකම ඇමරිකාවේ මෙතෙක් මුද්‍රණය කළ තියෙන සීරම නෝට්ටු ටික අද සවස් 4න් පස්සේ අවලංගු වෙ කියලා නිවේදනයක් ආවොත් ඒවල තියෙන සම්පූර්ණ වටිනාකම නැති වෙනවා. ඒ වගේම තමයි පින්නතුණි අපි මේ හැම දෙයකටම වටිනාකම් අපේ හිතෙන් දීපු වටිනාකම් මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ දේ වුණත් පින්නතුණි දිගට තියෙන දේ නෙවෙයි. ඒ මොහොතේ අපේ සිත මුල්ලලා හට ගන්න ලෝකයකටයි අපි මේ වටිනාකම් දීලා තියෙන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් මේ ආයතන මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධන ස්වභාවය කියලා දැනගත්තොත් අපි බාහිර දේ ගැන ආසාවක් නැහැ, තෘෂ්ණාවක් නැහැ. අන්න ඒ නිසා කියන්නේ තණ්හාය ජයති සෝකෝ, තණ්හාය ජයති භයං, තණ්හාය විපමුත්තස්ස නති සෝකෝ කුතෝ භයං. අවිද්‍යාව නිසා තෘෂ්ණාව හටගත්තා, තෘෂ්ණාව නිසා බය හටගත්තා. ඒ නිසා තමයි රන් ආභරණ ටික හොඳ පරිස්සම් ඇදෙ තැනක දැන් තියලා තියෙන්නේ. කොයි මොහොතේ ටික කවුරු හරි ගන්නේ නැද දන්නේ නැහැ කියලා බයෙන් ඉන්නේ. ඒව වැඩි වෙච්ච පමණට බයක් වැඩි. බාහිර දෙයට වටිනාකම් වැඩිපුර දුන්නොත් වැඩිපුර ආශාව වැඩි. ආශාව වැඩි වෙච්ච තරමට බිය සහ දුකත් වැඩි. ඒ නිසා අපි මේක යථාර්ථවාදීව දැක්ක පමණට අපි ඒකට දෙන වටිනාකම්, මනසින් දෙන වටිනාකම් අඩු වෙනවා. ඒත් එකම අපි දුකෙන් නිදහස් වෙනවා. ඒ අතර පින්වතුනි මේ ධම් තුල ඉන්නකොට තමන්ට ඊළඟට ලැබෙන වාසිය තමයි තමන්ට මේ ධම්මගේ සතර සතිපට්ඨානය තුල තමන් ඉන්නකොට සතර සතිපට්ඨාන නැමැති භූමිය තුල අපි නිතර වාසය කරනකොට අපට හරියට මුහුද පතුලේ තියෙන මුතුමැණික් වගේ මහරග වස්තුන් අපේ ජීවිතේ නැමැති සාගරයෙන් මතුවෙනවා. ඒ මොනවද? ඒ තමයි සත්ත බොජ්ජංග. සතිය, ධම්ම විජය, විරිය, පීති, පස්සන්දි, සමාධි, උපේක්ඛා කියන මේ කාරණා හත බෝධිඅංග විදියට අපේ ජීවිත තුළ ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන පමණට පින්වතුනි තමන්ගේ ළඟ සති සම්බොජ්ජංගයේ තියෙනකොට තමන් ඒක දන්නවා. නැති වුණොත් ඇති කරගන්න විදියක් දන්නවා. ඇති වෙච්ච එක දිගට පරිපූර්ණත්වයට පත් කරගන්න විදියක් තමන් දකිනවා. සති සීය ඇති වෙනකොට තවදාත් ධර්මයේ ගැඹුරු කාරණා ස්පර්ශ කරන ලොකු උනන්දුවක් ධම් විගයක් ඇති වෙනවා. ඒත් එක තමන්ට ලොකු වීරියක් ඇති වෙනවා මේවට ඉක්මනටම තමන් සම්මුඛ වෙන්න ඕනේ කියලා. බාහිර ලෝකයේ තියෙන මේ දේවල්, පොතපතේ තියෙන දේවල් තමන්ගේ ජීවිතය තුළ ජීවිතය තුළින් දකින්නට, ජීවිතය තුළින් යථාර්ථයක් බවට පත් කරගන්නට අපි උපරිම ලෙස කාලය ගත කරනවා ශ්‍රද්ධාව නිසා. ඒ වීරියත් එක්කම තවදුරටත් අපි දහම තුළින් ඉඳීම නිසා අපට හිතට ප්‍රීතිය ලැබෙනවා. ඒ හිතට ලැබෙන ප්‍රීතිය කයේ පස්සන්දියක් බවට පත් වෙනවා, හිත සමාධිමත් වෙනවා. සමාහිතව දෙක්ෂර යථාපෝදම් පදානාති කියපු විදිහට ඒ සමාධිමත් වෙච්ච සිතින් යථාර්ථය දකිනකොට හිත උපේක්ෂාවට පත් වෙනවා. ඇලීම් ගැටීම් වෙන්නේ නැම අඩු වෙනවා. තමන් නියුණු සැනසුණු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ දහම් මඟ තුල යනකොට පින්නතුනේ තවත් චතුරාර්ය සත්‍ය එන්නේ නැම තවත් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වීමේ ප්‍රතිඵලයක් විදිහට ඇසට රූපයක් එනකොට ඒ ඇසත් එක තියෙන ඔක්කොම පියවර ටික තමන් ඕනින් දකින කෙනෙක් බවට පත් වෙනවා. ඇසන රූපයන් දකින්න ගැන රූපේ විතරක් නෙවෙයි පිනතුණි. ඒ පිටුපස්සේ ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඔබ ඇසෙන් රූපයක් දැක්කා කියන කාරණා 10ක් එක විට සම්පූර්ණ වෙලා තියෙනවා. ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංස්කාර වේදනා, රූප සංඥා, රූප තණ්හා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර කියලා 10ක් ක්ෂණිකව හටගෙන ඉවරයි. කන පිළිබඳවත් එහෙමයි. ආයතන 6ටම මේ වගේ 10 10 60ක් බවට පරිවර්තනය වෙනවා. ඒවත් අපි දකින්න ටිකෙන් ටික දස් වෙනවා. ධම්මානුපස්සනාව තුළ මේ වගේ ලොකු විස්තරයන් සඳහන් වෙනවා පිළිතුනේ. ඒ හැම දෙයකින්ම ප්‍රකට වන්නේ අර ඔබ බීපු තේ කියේ තියෙන සීනි ටික, තේ කොළ ටික, ඉඟුරු ටික, රස්නය, වතුර තේරුම් ගන්න ඔබට කුසලතාවය ඇති කරන්න හැකියාවක් ලබා දුන්නා වගේ මේ හැම දෙයකින්ම කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතරෙන් මොකද කරන්නේ? මේ හතරෙන් කරන්නේ ඇහැට රූපයක් පේනකොටම, කනට ශබ්දයක් ඇහෙනකොටම, නාසයට ගඳ සුවඳක් එනකොටම මේ හැම පියවරකෙදීම ස්කන්ධ පංචකය හටගෙන නිරුදන ආකාරයෙන් දකින්නට නුවණක් ඇති කරනවා, දක්ෂතාවයක් ඇති කරනවා. මුල් අවස්ථාවේදී පින්නතුනේ අපිට හිතෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියම් පහෙන් උනේ අපට අත්දැකීම් ලැබෙන්නේ කියලා මුල් කාලේ අපි හිතන්නේ. නමුත් පින්නතුනේ ගැඹුරට යනකොට තේරෙනවා මේ පහට අත්දැකීම් ලබන්න බෑ. මේ පහෙන් කරන්නේ මූලික සර්කස් ලෙවල් එකේ එක්ස්පීරියන්ස් එක ලබා දෙන්න විතරයි. අපිට මේව හඳුන්වා දෙන්නේ සබ්බේ ධම්මා මනෝවිඥාන ධාතු අවිඤ්ඤාණයක විදියට. මනසිනුයි මේ කාර්යය කරන්නේ කියලා මනස පැත්තට යොමු වෙනවා. ඇසයි රූපය දැකෙන් චක්කු විඤ්ඤාණ හටගත්තට ඒ මුල් අවස්ථාවේ කාර්ය බාර එතන ඉවර කළා. ඊළඟට මනසට බාර දෙනවා. මනසෙන් තමයි ඉතුරු ටික කරන්නේ. අහවල හොඳ කෙනෙක් නරක කෙනෙක් සැප දුක ආදී වශයෙන් ඔක්කොම ටික මනින්ද්‍රියෙන් තමයි අවබෝධන බාහේ. දෙනකොට අර මුලින් තිමිච්ච චක්කු විඤ්ඤාණය හෝ සෝත විඤ්ඤාණය ගාන විඤ්ඤාණය ජීවහා විඤ්ඤාණය කාය විඤ්ඤාණය කියන ඒවා නිරුද්ධ වෙනවා. ඒකයි මෙන්න මේ අවබෝධය කරා යනකොට පින්නතුනේ අවසානයේදී අපට ලැබෙන අවබෝධය තමයි අපේ ජීවිතය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල තනියම තියෙන දෙයක් නෙවෙයි. ඒ සිතුවිල්ල කියන්නේ ස්කන්ධ පංචකයක එකට යන දෙයක්. ඒ පහම පෙර පසුනවි හැම මොහොතෙම හට ගන්නවා කියන කාරණය. ඒ අවබෝධය මුල් කාලයේදී ඒක හටගෙන නිරුදුනට පස්සේ දකින්නේ නිරුද්ධ වෙච්ච එකක් විදියට. නමුත් අපි ටිකෙන් ටික දක්ෂ වෙනවා. ඒ අවිද්‍යාවෙන් යන සිතුවිලි අඩු කරන දක්ෂ වෙලා සිහියෙන් නොනින් අපි මේ මාර්ගය තමයි යන්නේ. අර කර්ම හතරෙන් අකන්න සුප විපාකම් කියන කලුත් නොවන සුදුත් නොවන කර්ම වලින් තමයි මෙන්න මේ කර්මක්ෂය කිරීම මට්ටමට අපේ හිත දිනු කරන්නේ. ඒ දිනු කිරීමේ ප්‍රතිඵල විදියට අපි මුලදී ටිකෙන් ටික මුලාවටපත් වෙනවා. හැබැයි අපි දක්ෂ වෙනවා ටිකෙන් ටික අනුත්තර ඉන්ද්‍රිය භාවනා විදියට අර ආදී ඉන්ද්‍රිය වලට සනිටව අපි සිහිය තියෙනකොට දක්ෂ වෙනවා. ඊට පස්සේ තව ටිකක් ගිහින් ඒවට ලැජ්ජ වෙනවා වෙනකොට අන්තිමටම පින්නතොනේ දෙත්තේ දෙකමත් සංසතියට ගියාම ස්වභාවය මොකද්ද? ඔහුට ප්‍රිය අරමුණක් දැකලා ප්‍රිය සහගත දෙයක් දැකලා ප්‍රිය විදියට මොනනම් බලන්නත් පුළුවන්. ප්‍රිය දේ ගැන අප්‍රිය විදියටත් බලන්න පුළුවන්. අප්‍රිය දේ ගැන ප්‍රිය විදියට බලන්නත් පුළුවන්. ප්‍රිය අප්‍රිය දෙකම දුරු කළා උපේක්ෂාවෙන් බලන්න ඕන නම් එහෙම බලන්නත් පුළුවන්. ඔහු වර පසු වැතුණා නෙවෙයි ඒ මොහොතෙම සිහින් ඉඳමින් තමන් සම්පූර්ණයෙන්ම සිත වසඟ කරගෙන ප්‍රඥාව තුළ සිටීම ආයසංශ විදියට සතිය සහ සම්පජාඤ්ඤය තුළ තමන්ගේ ප්‍රඥාව අභිෂේක කිරීමේ ප්‍රතිඵල විදියට තමන් බාහිර ලෝකයේම තමන්ගේ ග්‍රහණය තුළට පත් කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ පිණිසම මේ වගේ ගමනකින් අපේ දක්ෂතාවය අධි කරගන්නටයි. මේ සඳහා අපි කළ යුතු දෙයක් තියෙනවා. නිතර කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ඒ අහන දහම නිතර යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරමින් හැකි තාක් දුරට සමත විදර්ශනා සඳහා යොමු කරන කාලය වැඩි කර ගන්නට ඕන. මේක තමයි ඇත්තටම අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් මේ ගමන අපට යන්නට බැරි අය නෙවෙයි, අපට යන්න පුළුවන් අය. අපි කවුරුවත් ප්‍රමාද අය නෙවෙයි. අපි හැම දිනාටම මේ ගමන යන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මේ ලෝක ගෝලේ භාගයක් මනික් පැතර ඔබට මෙහෙම එන්න බෑ. ඇවිල්ලා මේ සමාජයේ ඔබටම කියලා මෙහෙම ඔබේ දෙපයින් නැගී සිටින්න ඔබට බෑ මේ දක්ෂතාවය නැත්නම්. මේ වගේ ඉතාම සංකීර්ණ රටක සංකීර්ණ පරිසරයක ලොකු අභියෝග වලට මුහුණ දීලා ඔබ මේ දුර ගමනක් ආපු අයට මේ ගමන ආපු වගේම ඔබට ධර්මයේ තුලත් මේ ගමන යන්න පුළුවන්. හැබැයි ඒකට අපිට ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මේ ධර්මයේ තුල හැසිරෙනකොට තමන්ට දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් කියන විශ්වාසනීයත්වය තමන් තුළ උපරිමෙන් තියෙන්න ඕන. ශ්‍රද්ධාවේ තදාගසස් බෝධිගේ විදියට බුදුරජාණන් වහන්සේ මේ දුක නිදහස් වීම සඳහා දේශනා කරපු දේශනයේද ඒ දේශනය කරන්නට උන්වහන්සේට තියෙන ප්‍රඥාව ගැන අපේ තුල විශ්වාසනීයත්වයක් තියෙන්න ඕන. අනේ විශ්වාසනීයත්වය විතරයි අපට අවශ්‍ය වන්නේ. ඒ විශ්වාසනීයතාව අපට තියෙනවා නම් හෙට දවසේ ඉන්න දුක් දෙකෙන් අද දවසේම නිදහස් වෙන්න ඕනේ කියලා දැඩි උනන්දුවක් අපේ ජීවිත තුළ තියෙනවා. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම දැන් මෙතන ඊළඟ ධර්ම දේශනාවට අපි සායනාසේ වැඩි උන්වහන්සේගේ කාර්යයක් මම ටිකක් ගත්තා. උන්වහන්සේගේ අවසරේ මත ඉතින් අපේ සිරිනන්ද හාමුදුරුවොත් ඔබට ධර්ම දේශනාවක් කරයි. ඉතින් ඒ ධර්ම දේශනාවත් අහන්න ඉතින් උන්වහන්සේ තුදී ඉඳන්ම පහළට ඉඳලා ඔබට මේ පණ භාවනා කරන්න මේ හැමදේටම උන්වහන්සේට ඒක හදන ඉඳන් හැමදේම කළා. ඉතින් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකුගේ උදව්පකාරය මතයි ඔබ මේ වැඩසටහන මේ හොඳට කරන්නේ. ඉතින් අපි හැමදෙනාටම කෘතඥ වෙන්නට ඕන. ඒ හැමදෙනාගේම සහයෝගයේ කැපවීම නිසායි අපිට මෙහෙම දහමක් අහන්නට මේ ලස්සන පරිසරයක් ලබන්නට අපිට මේ හැමදේකටම වාතාවරණ ලැබුණේ ඒ හැමදෙනාගේම උපකාරය. ඒ වගේම අපේ දායක පින්තුනොත් ස්වාමීන් වහන්සේලා ගැන හැමදේම හොයා බලලා බොහොම කරුණාවෙන් ස්වාමීන් වහන්සේලගේම දෙමව්පිය වගේ ඉමහත් සෙනෙහසින් ගෞරවයෙන් කටයුතු කරනවා. ඉතින් ඒ අත්දැකීමත් අපි පුණ්‍ය අනුමෝදනා කරමින් මෙරත් කරගත් අවුතුම් පින් හැමලන් සංසයෙන් අපනමින් මියගිය සියලු ඥාතී හෝ දමේ පිණින් සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින් හැමෙන් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය සම්මා දෘෂ්ටික දෙවියනොත් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. රැස් කරගත් නූතුම් පින් හැමයන් සංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සස ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුංඛා භයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකා වන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම තිරුවන් සරණයි.